2015 වසරේ 9 මාසේ 13 වෙනිදා භාවනා වැඩසටහන. බුදුහාමීන් අපි ලැබිය යුතු ප්‍රයෝජනය මේ භවයේදීම එකතු පහදු කර ගැනීමේ කල්පනාවෙන් සහභාගී වෙන පින්නතුන් හැමෝටම උවමනාවක් තියනවා ජීවිත අවබෝධය කරගන්න, මෙලව සහනය ලබන්න, සාංසාරික සහනය ලබන්න. සාමාන්‍ය මනුෂ්‍යයාට පහළ නොවන සුවිශේෂී අත්දැකීමක්, අවබෝධයක්, ප්‍රත්‍යක්ෂතාවයක් මේ 2600කට කලින් මේ මිහිතලයේ පහළ වුණු මහා වීරයාණන් වහන්සේට, ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට පහළ වුණා. ඒ පහළ වුණු දේ කල්යාණ මිත්‍රත්වයේ තුලින් නොකඩවා අවිච්ඡින්නව ධර්ම පරම්පරාව. අවිච්ඡින්නව ධර්ම පරම්පරාවක් ආවා. ඒ සිඳුනනම් යම් දවසක අපිට ඒ අවබෝධ කරගන්නට නොහැකි වෙන්න ඉඩ තිබුණා. එසේ සිඳෙන්නේ නැතුව අප වෙත ඒ ධර්මය ලැබී තියෙන නිසා ඒක අවබෝධ කරගන්න පහසුයි. අවශ්‍ය කරන්නේ ඥානය, ප්‍රඥාව. නුවණින් මේ කරුණු දෙස බලන්න, අධ්‍යයනය කරන්න. එසේ නොමැතිව මේ කරුණ අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. ඔබ අධ්‍යයනය කරද්දී, ධර්ම ගවේෂණයේ යෙදෙද්දී එහි ප්‍රතිවිපාකයක් හැටියට තමයි අපිට ධර්මය කියන එක පහළ වෙන්නේ. එහෙම නැතුව ධර්මය ඉගෙන ගන්න බෑ. බුදුදහම ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ප්‍රත්‍යක්ෂ කරන්න තියෙන දෙයක්. අපි පච්චත්තං වේදිතබ්බෝ කියලා කියනවනේ නේද? ඒකෙන් අදහස් වෙන්නේ බුදුදහම අපිට ප්‍රත්‍යක්ෂ කරන්න තියෙන දෙයක් කියන එකයි. ඇයි ඉගෙන ගන්න බැරි? ඉගෙන ගන්න බැරි බුදුදහමේ තියෙන මේ ධර්මය ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ධර්මයක් වුණාම ඉගෙන ගන්න බෑ. උගන්වන්න පුළුවන්ද? උගන්වන්නත් බෑ. බුදුදහම ඉගෙන ගන්නත් බෑ, උගන්වන්නත් බෑ. ප්‍රත්‍යක්ෂ කරන්නයි තියෙන්නේ. එහෙමනම් අපි මේ තේරුම් ගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න මහන්සි වෙන්නේ උගන්වන්න බැරි, ඉගෙන ගන්න බැරි ධර්මය. දැන් මෙවැනි කාරණයක් දේශනා කළාම ඔබට තියෙන කාරණේ තමයි මෙය මනාව පරීක්ෂා කර බැලීම. ගවේෂණය කර බැලීම තමයි ඔබට තියෙන කාරණේ. මොකද්ද මේවයි ගැඹුරු තියෙන? මේ පිළිගන්න කෙනෙකුට, ශ්‍රද්ධාවන්තයෙකුට කවදාවත් නිවන් දකින්න බෑ. තමන්ගේ ජීවිතේ වෙනසක් ඇති කරගන්න බෑ ශ්‍රද්ධාවන්තයෙකුට. නිතරම තමන්ගේ බුද්ධිය සමග ගලපා මේක අඩුවක් තියනවද, සංවේදීත්ව ඔබට දැනෙන විදිහේ අඩුවක් තියනවද කියලා පරීක්ෂණය කරලම හැම විටම කරුණු සාධක තමන්ගේ ජීවිතයට එකතු කරගන්න කෙනෙක් වෙන්න ඕන, ප්‍රශ්න අහන කෙනෙක් වෙන්න ඕන. අතීත බුද්ධියට ගලපලා නෙමෙයි, තමන්ගේ සංවේදී බුද්ධියට ගලපලා. පැහැදිලිද? සංවේදී බුද්ධියට ගලපන්න. සංවේදී බුද්ධියට ගලපලා ඒ කරුණේ මෙන්න මේ වගේ සංස්කාර තියෙනවා, මෙන්න මේ වගේ දුර්වලතා තියෙනවා කියලා ඔබට පෙනේ. හාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ මෙන්න මේ වගේ දෘෂ්ටි මට අහු වෙනවා. සයින්නස්ගේ චින්තනයේ දර්ශනයේ මෙන්න මේ වගේ අන්තගාමීත්වයක් තියෙනවා කියලා කියන්න පුළුවන් බලන කෙනෙකුට. එනිසා ධර්මය නිවසුන් බුද්ධියෙන්ම බලලා අවබෝධ වෙන දෙයක් අවබෝධ කරගන්න පුළුවන් දෙයක්ුත් නෙමේ. ඒ අවබෝධය මහා ආශ්චර්යමත් විදියට ඔබ තුල පහළ වෙනවා සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන්, යෝනිසෝ මනසිකාරය යෙදීමෙන්, ධම්මානුධම්ම පටිපත්ති කිරීමෙන්. ඔබ කියවන්න ඔබේ සිත, ඔබ හඳුනා ගන්න ඔබේ සිත, ඔබ ආශ්‍රය කරන්න ඔබේ සිත. සිත පිළිබඳව තියෙන රැවටීම දුරු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. සිතවිල්ල පිළිබඳව, චේතනාව පිළිබඳව, තමන්ගේ සංකල්ප පිළිබඳව ලොකු රැවටීමක් තියෙනවා ඔබ තුළ. ඒ නිසා තමයි මේ සංඥා මරීචිකම්, මේ සංඥාවල් මිරිංගුවක් වගේ, මිරිංගුවක ස්වභාවය රවටන ස්වභාවය. මිරිංගුව රවට්ටනවා, මිනිස්යෝයි සත්වයෝයි රවට්ටනවා. මොනවද? ජලය තියෙනවා කියලා රවට්ටනවා. නමුත් ජලය තියෙනවා කියලා රවට්ටවොත් ජලය නැහැ. අපේ සිතත් එහෙමයි. මමෙක් ඉන්නවා කියලා අපි රවට්ටනවා. ඒ මම වෙනුවෙන් මිනිස්සු ජීවත් වෙන්නේ. ඊළඟට මගේ කියලා සංකල්ප තියෙනවයි කියලා රවට්ටනවා. මේ මගේ සිතුවිලි කියලා රවට්ටනවා. මේ මගේ දුකේ කියලා රවට්ටනවා. මේ මගේ සතුටේ කියලා රවට්ටනවා. හිතේ ස්වභාවයත් මිරිඟුවේ ස්වභාවයමයි. මිරිඟුව කරන්නේ මිනිස්සේ සත්වය රවට්ටනවා, සිතත් ඔබව රවට්ටනවා. එහෙමනම් මේ සිත හරියටම මිරිඟුවක් කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ රැවටෙන ස්වභාවය අඩුයි. රැවටීමෙන් තියෙන දිවීම අඩු වෙනවා. දිවීම අඩු වීම නිසා සහනය නැති වෙනවා, අඩු වෙනවා. සියලු සංස්කාරකයන්ගේ සංසිඳීම, සියලු සංස්කාරකයන්ගේ සංසිඳීම. එතකොට මොනම සංස්කාරකයක්වත් අපිට අල්ලන්න පුළුවන් කම නැහැ. මේ සංස්කාරය අල්ලන්නේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. දැන් සංස්කාරකයක් පිටුපස ගමන් කරන්න සිදු වුණොත් තියෙන වෙහෙස. දැන් අපි පටිච්ච සමුප්පාදය කියවා බලන විට තාම පේනවනේ මේ හැම කාරණයකම නිරෝධය තමයි අපේක්ෂා කරලා තියෙන්නේ. එනිසා අපිට මොනම දෙයක්වත් ග්‍රහණය කරන්නේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ ප්‍රතික්ෂේප කරන්නේ කියන එක නෙමෙයි. දැන් ග්‍රහණය කරන්න එපයි කිව්ව සැනින්ම එහි ප්‍රතික්ෂේපණයක් තියෙනවායි කියලා කවුරුවත් හිතන එක වැරදි. ග්‍රහණය කරන්න එපයි කියන තැන ප්‍රතික්ෂේපණය කරන්නේ කියන අර්ථයක් නැහැ. ග්‍රහණය කරන්න එපා. ඒ කියන්නේ ප්‍රතික්ෂේපකට වැටෙන්නත් එපා. ප්‍රතික්ෂේපය තවත් ග්‍රහණය. පිළිකුල තවත් ග්‍රහණය. ගැටීම තවත් ග්‍රහණය. අවමන් කිරීම තවත් ග්‍රහණය. අඩු කොට සුළු කොට සැලකීම තවත් ග්‍රහණය. මේ සියලුම ග්‍රහණයන්ගෙන් මනස නිදහස් කරන වැඩපිළිවෙලයි බුදුහාමුදුරුවෝ පෙන්නුවේ. සියලුම ග්‍රහණයන්ගෙන් මනස නිදහස් කරන වැඩපිළිවෙලයි බුදුහාමුදුරුවෝ පෙන්නුවේ. ස්වභාවය පිළිගන්න කෙනෙක් මමත්වය පිළිගන්න කෙනෙක් නෙමේ, ස්වභාවය පිළිගන්න කෙනෙක් වෙනවා. මමත්වයෙන් පිරි මනුස්සයා ස්වභාවය පිළිගන්නේ ලෝකයේ තමන් කැමතිසේ පවත්වා ගැනීම සඳහා මහන්සි වෙනවා. ඒ ස්වභාවයේ මගහැරෙනවා. තමන්ටම හැමදේම පාලනය කරන්න සිද්ධ වෙනවා. එනිසා අපි කල්පනා කරන්න ඕන සැබවින්ම ස්වභාවයට අයිති දේවල් මම කරගන්න ගිහිල්ලා මිනිස්සයාට සිදුවෙච්ච දේ. ශරීරේ මම කියනෝ මම කරගන්න බෑ. ඉඩම කඩම මගේ කියනෝ මගේ කරගන්න බෑ. නෑදෑයි යාළුවෝ බිරිඳ ස්වාමියා මගේ දරුවෝ මගේ කරගන්න හදනෝ මගේ කරගන්න බෑ. එහෙනම් මගේ කරගන්න බැරි ලෝකයක් මගේ කරගන්න මහන්සි වෙනවා. ප්‍රතික්ෂේපයකින් තොරව අතහැරීමයි අප උගන්වන අතහැරීම. එක හොඳින් තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. ප්‍රතික්ෂේපයකින් තොරව අතහැරීමයි අප උගන්වන අතහැරීම. එතකොට යමක් ඉවත් කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. යමක් ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය නැහැ. යමක් සමග කෙනෙක් සමග තරහ වෙන්න අවශ්‍ය නැහැ. බිරිඳ අතහරිනවා කියන්නේ බිරිඳ එක්ක තරහ වීම නෙමෙයි. ස්වාමියා අතහරිනවා කියන්නේ ස්වාමියාත් එක්ක තරහ නෙමෙයි. දීපල අතහරිනවා කියන්නේ දීපලත් එක්ක තරහ නෙමෙයි. ශරීරය අතහරිනවා කියන්නේ ශරීරයේ පිළිකුල් කිරීමක් කරේ අතහැරීමක් කරේ නෙමෙයි. එවැනි ගැටුණු මානසිකත්වයකට යොමු කරලා තියෙනවයි කියලා අපිට පේනවා. මේ රටේ ලෝකේ යම් බෞද්ධ පිරිසක් නොදන්නා ධර්මයේ පිළිබඳව නොදන්නා කම නිසා පොතපතින් පොඩ්ඩක් එහෙම මෙහෙම ඉගෙනගෙන මොකක් හරි පඬිතයි කියන හරි මොකක් හරි උපාධියක් පොඩ්ඩක් අරගෙන ඊට පස්සේ අර පඬිතුයෝ ටික විසින් අර අවබෝධයකින් තොරව අධ්‍යයනයකින් තොරව ප්‍රකාශන කිරීම නිසා ඇතිවෙච්ච මානසික අවපීඩනයකට ශ්‍රී ලාංකිකයෝ හසු වෙලා ඉන්නවා. එහෙම වුණාම තමයි ඒගොල්ලෝ ධනයත් ප්‍රතික්ෂේප කරනවා, දියුණු වීම ප්‍රතික්ෂේප කරගන්නවා, දරු මල්ලෝ හදන එක ප්‍රතික්ෂේප කරනවා, නොයෙක් හැම දෙයක්ම ප්‍රතික්ෂේපයි. කිසි දෙයක් බලන්නේ නැහැ, සුභවාදීව බලන්නේ නැහැ. හැම දෙයකම ඇදක්, කුඩක්, මොකක් හරි එකක් බලන්නේ. එවැනි කෙනෙකුට කිසිසේත්ම සහනශීලී ජීවිතයක් ගත කරන්න බැහැ. හැමතිස්සෙම මොහොක හරි ඇදක් දකින කෙනෙකුට සහනශීලී ජීවිතයක් ගත කරන්න බැරි වෙනවා. නිසා වැරදි කියලා ප්‍රතික්ෂේපය කිරීමෙන් නෙමෙයි ධර්ම අවබෝධය ලබන්න ඔබට හැකියාව තියෙන්නේ. ඒකාන්ත වශයෙන්ම අතහැරීමෙන්. අතහැරීම යනු ප්‍රතික්ෂේපය නොවේ. ඔබේ හදවතට, ඔබේ මොළයට, ඔබේ ඥාණයට මනාව පැහැදිලි වෙනවද කියලා බලන්න. මේක දැනනවද බලන්න, සිතට, තමන්ගේ සිත අභ්‍යන්තරයටම දැනනවද බලන්න. අතහැරීම යනු ප්‍රතික්ෂේපය නොවේ කියලා. ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. මොනම දෙයක්වත් ප්‍රතික්ෂේප කරන්න යන්න උත්සාහ කළොත් ඔබ ප්‍රතික්ෂේපිත ඥානයක් හදා ගන්නවා, ප්‍රතික්ෂේපිත බුද්ධියක් හදා ගන්නවා, ප්‍රතික්ෂේපිත සංඥා හදා ගන්නවා. එසේ නෙමෙයි මෙන්න මේ මා සිතන විදියටයි මේක සිද්ධ වෙන්න ඕන කියලා ඒ ප්‍රතික්ෂේපිත බුද්ධියෙන් මෙතනම වාසය කරනවා. ඒ නිසා හැමදේම ප්‍රතික්ෂේප කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා කිසිදු දෙයක් ප්‍රතික්ෂේප කරන්න එපා. අත්හරින්න. අත්හරින්න ප්‍රතික්ෂේප කරන්න එපා. කෙනෙක් අහන්න පුළුවන්, හඳුනන්නේ ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඉතින් කොහොමද අත්හරින්නේ කියලා. අපි දන්නේ එච්චරයිනේ. අපි දන්නේ ප්‍රතික්ෂේප කරන්නනේ. අපි හිතාගෙන ඉන්නේ ප්‍රතික්ෂේප කිරීමනේ අත්හැරීම කියන්නේ කියලා. ප්‍රතික්ෂේප කරන්න තු අත්හරින්න පුළුවන්. අල්ලා ගැනීමේ කියන ගුණය පමණක් අපි බුරුල් කරනවා. ප්‍රතික්ෂේපයක් නැහැ. අල්ලා ගැනීමේ කියන ගුණය පමණ ටිකක් බුරුල් කරනවා. ඒට අත්හැරීම සිද්ධ වෙනවා. ප්‍රතික්ෂේපය තර නැහැ. දැන් මගේ මේ දෑත මෙහෙම ස්වභාවිකව නිහඬව නිසලව බරක් නැතුව තිබෙනවනේ. දැන් කුමක් හෝ දෙයක්, මේ වැනි දෙයක් අතට ගත්තහම දැන් ඉතින් තියෙන බර. ඉතින් සමහර වෙලාවට කෙනෙක් මේක අල්ලගෙනම ප්‍රතික්ෂේප කර කර ඉන්නවා. ඒත් අල්ලගෙන. ඉතින් ප්‍රතික්ෂේපය තුල මේක අත්හැරෙන්නේ නැහැ. අත්හරින්න කියලා කියන්නේ නැවතත් මා සිටි ස්වභාවික තත්වයටපත් වීම. මේක කුඩු කරලා, මේක කඩලා, මේක කෑලි කෑලි වලට බලලා, මේක සුණු විසුණු කරලා මනස තුවාල කරගන්න අවශ්‍ය කරන්නේ. ඔබ මේක තදින් මේ ග්‍රහණය කරගෙන ඉන්න ස්වභාවය බුරුල් කරනවා. ඒක බුරුල් කරගන්න පුළුවන්කම තියෙන ප්‍රතික්ෂේපයෙන් නොවේ. ඒ ප්‍රතික්ෂේපයෙන් අත්හරින්න එපා කියලා කියන්නේ ප්‍රතික්ෂේපයට හේතු දක්වන්න ඕන. හේතු දක්ුවාට පස්සේ ප්‍රතික්ෂේපිත වූ කාරණයක් තමා තුළ නතර වෙන්න පටන් ගන්නවා. කොහොමද නතර වෙන්නේ? ප්‍රතික්ෂේපිත කාරණයක් ඔබ ළඟ නතර වෙන්න පටන් ගන්නවා. ප්‍රතික්ෂේපිත මානසිකත්වයක් එයා ළඟ තියෙනවා. සැබවින්ම අත්හැරපු දෙයක් ඔබට මතකවත් නැහැ. සැබවින්ම අත්හැරපු දෙයක් නම් ඔබට මතකවත් නැහැ. ඔබට යම් මතකයක් තියෙනවා නම් තියෙන්නේ අත්හැරපු දෙයක්, ඒ ප්‍රතික්ෂේපිතව අත්හැරපු දෙයක්. දැන් ඔබට පැහැදිලි ඇති, අල්ලා ගැනීම යනු රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වශයෙන් පවතින ඕනම දෙයක් වැටෙන්නේ අල්ලා ගැනීම කියන ගුණයට. ඒවල ඕනම කාරණයක් පිළිබඳව ප්‍රතික්ෂේපිතව හෝ අනුමැතිව රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහල කරයිද, එතන තියෙන්නේ අල්ලා ගැනීම. යමකට ප්‍රතික්ෂේපිතව හෝ අනුමැතිව රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහල කරයිද, එතන තියෙන්නේ උපාදානස්කන්ධයේ ගොඩ නැගීමක්. එනිසා තමයි ප්‍රතික්ෂේපයෙන් තොරව අත්හැරීම. සාමාන්‍ය ලෝකයාට විෂය වන පද්ධතිය අරක කියලා මම දන්නවා. මොකද අත්හැරීම යනු ප්‍රතික්ෂේපය. එම නිසා කිසි විටක ප්‍රතික්ෂේපය කරන කෙනෙකුට අත්හරින්න පුළුවන් කමක් නිවැරදි ආකාරයෙන් ධර්මඥානය උදා කරගන්න විට අභ්‍යන්තරික සියලු ප්‍රශ්න විසඳී අවසන් වෙනවා. අඳුර තුල තිබුණු ගැසියල ගැටලු ඉර පායනවත් සමගම විසඳිලා අවසන් වෙනවා. වගේම තමන්ට ධර්මඥානය ගොඩ නැගෙන විට අභ්‍යන්තරික දහසකුත් ප්‍රශ්න ආලෝකමත්ව निराකරණය වෙනවා. ඒක බොහොම පැහැදිලි කාරණයක්. අවබෝධ කරගන්න අපි මහන්සි වෙන්න ඕන, පින්වතුන් මහන්සි වෙන්න ඕන. ඔබට අවබෝධයේ පැන නැගිල නැත්නම් හැම විටම ඔබ යමක් ග්‍රහණය කරමින් සිටිනවා. කාරික නෙමේ ප්‍රශ්නේ ග්‍රහණය, සිතිවිල්ල නොවේ ප්‍රශ්නේ ග්‍රහණය, සංඥාව නොවේ ප්‍රශ්නේ ග්‍රහණය, සංඥා උපාදානය, වේදනාව නෙමේ ප්‍රශ්නේ ග්‍රහණය. නොඇලී විඳින්න පුළුවන් බුදුරජාණන් වහන්සේලාට, රහතන් වහන්සේලාට නොඇලී සංඥා කරන්න පුළුවන්. ඒ ග්‍රහණයේ තියෙන වැරදි බව සහ හරි බව තමයි පවතින්නේ. තමන්ගේ සිත තමන් වැරදි විදිහට ග්‍රහණය කළොත් තමන්ට පීඩා පැමිණෙනවා. තමන්ගේ ඥානය තමන් වැරදි විදියට ග්‍රහණය කළොත් තමන්ට එයින් පීඩා මතු වෙනවා. ග්‍රහණය කිරීම සඳහා අපේ ඇසේ වේගයක් තියෙනවා. ඒ වේගය දැන් ලෝකය හොයාගෙන තියෙනවා, මේ ඇසේ වේගය කොයි වගේද කියලා. අපි කැමරාවක දකිනවා මෙගා පික්සල් කියලා වර්ගයක් තියෙනවා. ඔය සාමාන්‍යයෙන් අලුත් හොඳ දුරකථනවල තියෙනවා 4 මෙගාපික්සල්, 8 ඒ වගේ ධාරිතාවකින් යුක්ත කැමරා. සාමාන්‍ය පින්තූර ගන්න කැමරා මෙගාපික්සල් සාමාන්‍ය පොඩි කැමරාවල 14 16 වගේ තියෙනවා. මිනිස් ඇසේ බලනකොට ලෝකේ තියෙන දැනට තියෙන කැමරා පද්ධතියන් බොහෝ මේකට වඩා බොහොම වේගවත්, මේකටත් වඩා වේගවත් ගන්න පුළුවන් කැමරා පද්ධති ලෝකේ ඇති. නමුත් ඇසේ තියෙන මෙගාපික්සල් ගන්න දැන් ඔන්න මැනලා තියෙනවා, හදලා තියෙනවා 576ක් මෙගාපික්සල්. 576ක වේගයකින් තමයි යමක් ග්‍රහණය කිරීමේ හැකියාව තියෙන්නේ. කියන්නේ අපිට චලන වේගය ගන්න පුළුවන්. ඔය කැමරාවකින් ගත්තත් මේ වේගය නිසා අපිට බොඳවීමක් පේනව නේද? දැන් අපි ගිනි පන්දමක් කරකවද්දි කැමරාවකින් ගත්තත් ගිනි රවුමක් හරි බොඳවීමක් හරි ඔබට පේන පටන් ගන්නවා. ඇසටත් එහෙමයි. මේ මෙගාපික්සල් ගහන ඉක්මෝල යනකොට හරියට මේ ඒක ගන්න බෑ. දැන් ගිනි රවුමක් හැටියට නැහැ ගන්නෙ නේ. දැන් මේ විදුලි පංකාව වේගයෙන් කැරගෙනකොට පෙති හැටියට ගන්නවද? පෙති හැටියට ගන්න බෑ. ඒ තමන්ගේ ග්‍රහණයේ වේගය. නමුත් තියෙනවා හයි කැමරා වර්ග ලෝකේ ප්‍රදවල තියෙනවා ඇහැට ග්‍රහණය වෙන්නේ නැති දෙයක් ග්‍රහණය කරන්න පුළුවන් ඒව ලෝකෙ පිටිවෙලා තියෙනවා. ඒකට අපි තේරුම් කරගන්න ඕනේ. දැන් ඇහැ කියලා කියන්නේ තේම අසීමාන්තික ලෝකෙ දෙයක් දැනගන්න පුළුවන් එකක් නෙමේ. මෙගාපික්සල් අපිට වලින් 576ක වේගයක දෙයක් විතරයි අපිට ග්‍රහණය කරගන්න පුළුවන් කියන කාරණේ අපි තේරුම් කරගන්නට ඕන. ඒ තප්පරෙන් කොටස් බෙදලා තමයි මේ තප්පරේට මොනතරම් වේගයකින් මේක ගන්න පුළුවන්ද කියන කාරණේ තීන්දුව తీරණය වෙන්නේ. ඉතින් අපිට මේ සීමා සහිත ඇසකින් ලෝකය දැකලා සත්‍යයි කියලා හිතන එක වරදක්. සීමා සහිත ඥානයකින් ලෝකය ගැන බලලා ඒක සත්‍යයි කියලා හිතන එක වරදක්. ලෝකේ තියෙන දේවල් ලෝකේම ඒ තැන්වලම තබලා තමන් නිදහස්ව සිටිය යුතුයි. දැන් කවුරුත් දන්නව බඩුමල ගොඩාක් කර තියාගත්තාම ඒකේ බර වේදනාව වැඩි කියලා. ඒත් කර තියාගෙන යන්නමයි බලන්නේ. එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යමක් දුක නම් මහණෙනි අත්හරින්න. සිතෙන්නේ අත්හරින්න තියෙන සිතෙන් ඒක වෙන තියෙන. ප්‍රශ්න හැටියට පිළිතුරු හැටියට විමින් තියන්න. අත්හැරියාම කිසි දෙයක් ප්‍රශ්නයක් නෙමෙයි. අල්ලගත්තාම තමයි ප්‍රශ්න. දැන් අහසේ වලාකුළු පා වෙනවා අපිට ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නෑ. මොකද හේතුව අපි ඒක අත්හැරලා නේ ඉන්නේ. රාත්‍රිය උදා වෙනවා අපිට ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් වුණත් අපි හිත තේරුම් අරගෙන ඉවරයි, ඒක වෙනස් කරන්න බෑ. ඒක ස්වභාව ධර්මය කියලා. ඒ නිසා අපි රාත්‍රී වෙන එක ප්‍රශ්නයක් කරගන්නවද? ප්‍රශ්නයක් කරගන්නේ අපි ඒකට සූදානම් වෙනවා. දහවල් වෙනකොට ඒක අපි ප්‍රශ්නයක් කරගන්නවද? නෑ, ඒකට අපි සූදානම් වෙනවා. ඒ වගේම ඔබටත් ඔබේ ජීවිතයේ පවතින දේවලුත් මේ රැය දහවල වාගේම ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්න පුළුවන් නම් එතන නේද ඔබේ ස්වභාවික නිවීම හටගන්නේ. රැය වෙනස් කළා නෙමෙයිනේ අපේ මේ හිත රැය වෙන ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්නේ. රැය විදියටම තියෙනවා. නමුත් ඒක අපි ප්‍රශ්නයක් කරගන්නේ. දහවල විදියටම තියෙනවා. ඒක අපි ප්‍රශ්නයක් කරගන්න, ඒකට මුහුණ දෙනවා, ඒකට සූදානම් වෙනවා. ඒ තුල අපිට ගැටලු අවම වෙලා තියෙනවා, ගැටලු නැති වෙලා තියෙනවා. ඒ වයසට යන එක තරාර රාත්‍රී උදා වෙනවා වගේ නේද? වයසට යන එක ඒක ස්වභාවයක් කියලා තේරුම් ගත්තේ නැති කෙනා මොකද කරන්නේ? ප්‍රශ්නයක් කරගන්නවා. කලාබ වෙන එක ස්වභාවයක් කියලා තේරුම් ගත්තේ නැති කෙනා ප්‍රශ්නයක් කරගන්නවා. නින්දාව අපහස ලැබෙන එක ස්වභාවයක් කියලා ඒක තේරුම් ගන්න නැති කෙනා ප්‍රශ්නයක් කරගන්නවා. ස්වභාවයක් කියලා මේක තේරුම් ගත්ත බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා කවදාවත් ඒක ප්‍රශ්න කරගත්තේ නැහැ. හිතේ උපදින්නා වූ යම් යම් චිත්ත ස්වභාවයන් ඒ හිතේ ස්වභාවය කියලා තේරුම් ගත්ත කෙනෙක් ප්‍රශ්නයක් කරගන්නේ. ඇති වෙන කලකිරීම, ඇති වෙන සතුට, ඇති වෙන ස්වභාවයන් ඒක මම මගේ කරගත්තේ නැහැ, ආත්මය කරගත්තේ නැහැ, ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. ඒක විශ්වයට උදාහරණයක්. ප්‍රශ්න වැඩි වෙන්නේ ප්‍රශ්න විසඳන්න යන විටයි කියලා ඔබ දන්නවනම් ප්‍රශ්න විසඳන්නේ නැහැ. මම අහන්නේ මේ වැඩිහිටියන් බවට පත් වෙලා ඉන්න ඔබ හැම දෙනාම ජීවිතේ ප්‍රශ්න විසඳන්න නේද උත්සාහ කළේ? කුඩා කාලේ, පාසල් කාලේ, රැකී රක්ෂාවේ ඉඳලා හැමදාම අපි ප්‍රශ්න විසඳන්න උත්සාහ කළේ. ප්‍රශ්න විසඳුණාද? නෑ. ලෝකයේ උත්සාහ කරන්නේ මොනව කරන්නද? මේ හැමදාම මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න. ප්‍රශ්න විසඳිලාද? ප්‍රශ්න විසඳෙන්නේ නෑ. මේ ප්‍රශ්න විසඳන එකම තමයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ විසඳන එකම තමයි ප්‍රශ්නේ. දැන් ගෙදරක බලන්න, නෝනායි මහත්තයයි දෙන්න කෑගොස්සමක් තියෙනවා. ඒ දෙන්න එකතු වෙලා මොකද ඒ කරන්න හදන්නේ? ප්‍රශ්නයක් විසඳන්න හදනවා. ගෙදරට පුටු සෙට් එකක් ගේන්න ඕනේ කියලා නෝන කියලා, මහත්තයා ගේන්න දැම්ම ගේන්න ඕනේ නැහැ කියලා, අරගෙන කියන ගේන්න ඕන කියලා, මෙයා කියන ගේන්න එපා කියලා දෙන කාලබෘතියක් යනවා. වට පිටාවේ ගෙවල් වලට ඇහෙනවා මේ ප්‍රශ්නේ. මොකද දෙන්න ප්‍රශ්නයක් විසඳනවා. නේද? දැන් අර ලංකාවේ හර මාරත් අර පැත්තෙන් ත්‍රස්තවාදීන් ප්‍රශ්නයක් විසඳන්න උත්සාහ කරනවා. ඒ ප්‍රශ්නේ මේ පැත්තෙන් අපි විසඳන්න උත්සාහ කරනවා. ඒ ඇත්තොත් ඔය ප්‍රශ්න විදියට මතහැරලා අපිත් මේක ප්‍රශ්න විදියට මතහැරියනම් මේ රටේ සාමයෙන් අගේට පාඩුවේ ජීවත් වෙනවා. විසඳුම් හොයන්න ගිහිල්ලා තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒක පාර්ශිකව මේක හරියන්නේ නැහැ තේරුම් කරගෙන. සමූහයක් වශයෙන්ම තේරුම් කරගන්න ඕන, පවුලක් නම් පවුලක් හැටියට, සමාජයක් නම් සමාජයක් හැටියට, රටක් නම් රටක් හැටියට, සමූහය හැටියට තේරුම් ගන්න ඕන. ප්‍රශ්න හැටියට තියෙන්න අරින්න ඕන. පිළිතුරු විදියට තියෙන්න ඕන. අපි හැබිට ස්වභාවික වෙනවා. ඒ ස්වභාවිකය තුළ සියලුම ප්‍රශ්න විසඳලා හමාරයි. මම දන්නේ නැහැ ඔබට මේක තේරෙනවද කියලා. මොනතරම් ලස්සන දහමක්ද. කොච්චර අපූරුද. බුදුරජාණන් වහන්සේගේ විසඳුම් ඒ ආකාරය. අසිරිමත් ආශ්චර්යයක්. මෙන්න මේ ආකාරයෙන් නුවණ වඩා ගන්නා තැන මිස අපිට වෙන කිසිම විදියකින් මේ නිවන් මඟ තෝරන්න බෑ. බුදුහාමුදුරන්ගේ කාලේ ඉතාම පැහැදිලි බුදුහාමුදුරුවෝ බුද්ධ වචනය පැහැදිලි කරන විට ධර්ම අවබෝධය වුණ බව තමයි සෑම ගාථාවකම සෑම සූත්‍රයකම තියෙන්නේ. ඉතින් ඇයි අපි පසු කාලීනව මේ බුද්ධ භාෂිතයට පයින් ගහලා ඒක ප්‍රතික්ෂේපණය කරලා ඇයි වෙන වෙන යෝගී මාර්ගවල යන්න පටන් ගත්තේ? ඇයි අර හින්දුන් වීසි කරපු භාවනා ක්‍රමවලට යන්න පටන් ගත්තේ? ඒවත් හරියට දීලා නැහැ ගුරු මුස්ටි තියාගෙන දීලා තියෙන්නේ. ඒක කළොත් පිස්සු වැටෙනවා. හින්දුන් ලංකාවට බුද්ධාගමයි කියලා භාවනා ටිකක් කියලා ඇතුළත් කරලා ටිකක් දාලා තිනෝ. ඒවත් හරියට දීලා නැහැ. ඒව අධ්‍යයනය කරපු ගුරුවරුන්ගෙන් මම ලබාගත්තේ මේ උපදෙස්. hina වෙනෝ මේ විදියට භාවනා කරොත් මිරිසු පිස්සු වැටෙනවා. මේ විදියට මේක කරන්න බෑ කියන. මොකද මේක ගුරු මුස්ටි දීලා නැහැ. මොකද සතුරුකමට නේ දීලා තියෙන්නේ. ලංකාවට දෙනවා වගේ තමයි. මේ ආයුධ නිකන් දෙනවා, පතුල සල්ලි දීලා ගන්න ඕන. හමුදාවටත් එහෙමයි. අම්මා ආයුධ නිකන් දෙනවා, පතුල සල්ලි දීලා ගන්න ඕන. ඒ වගේ ඒකේ උණ්ඩ හම්බෙලා නැහැ, තුවක්කුව විතරයි. එතකොට යාට ඒ ජීවිතේ ඒක ලස්සන කරගන්න බැරි වෙනවා, හැඩ කරගන්න බැරි වෙනවා. සයි තාම නෙවෙරිදිව අපිට මේ ඥානනය කරන තැනයි මේක අවබෝධ වෙන්නේ කියන එක තාම හොඳින් පැහැදිලිව පේන දෙයක්. අපි ඥානනය කරද්දී අවබෝධ කරගත්තා. මේ ගැඹුරින් සිතා බැලුවා. හරහට බැලුවෙත් නැහැ, සැකෙන් බැලුවෙත් නැහැ. එයා කියන නිසා පිළිගන්න ඕනේ කියලා හිතුවෙත් නැහැ. මටම සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියන පදනමින් පවුණායි. මට වැඩන්නේ පුජ්‍යල ගෞරවය. පුජ්‍යලයාගේ ස්වභාවයත් මට වැටන්නේ. පුජ්‍යලයාගේ කියන කාරණේ තුල සත්‍ය හා සත්‍ය තියෙනවද කියන එක විතරයි මම බලන්නේ. ඒකයි නේද? අපි අඹ ගන්න ගියා මුදලාලිගේ කටේ තියෙන රත්තරන් දත් බලන්න යනවද? අප අඹ ගෙඩිය දිහා බලලා ඒක රසද කියලා අරගෙන එනවා මිස මුදලාලිගේ කටේ තියෙන රත්තරන් දත් දිහා බලන්න යන්නේ නෑ. අන්න ඒ වගේ කෙනෙක් වෙන්න ඕන ඔබ. හොඳ වේවා හොඳවත්, නරක වේවා නරකවත්, ඒක ගැන මිමි කර කර ඉන්න ගියොත් එහෙම ඔබ ඔබේ කාර්යය ඔබට නැති වෙනවා. ඔබ ධර්මයේ හරිද වැරදිද කියලා විනිශ්චයකාරයෙක් වෙන්න පුළුවන් මට්ටමක් ඔබට නෑනේ. ඔබ ආදුනිකයෙක් නේ තාම නේද? ඔබ ශිෂ්‍යෙක් තමයි. මම කවුද මේ ධර්මයේ හරි වැරදි කියලා තීරණය කරන්නේ? සමහර අය හරි පඬිත වෙලා අහගෙන ඉඳලා මේ කොටස් මේක හරි ඈ, මේ කොටස් මේක වැරදි ඈ, ලොකු විනිශ්චයකාරයෙක් වෙලා. අනේ නෙමෙයි, මම මොන විනිශ්චයකාරයෙක්ද? මම ප්‍රත්‍යක්ෂතාවයේ උදෙසා මහන්සි වෙන කෙනෙක් මිසක් මේ යමක් හරි වැරදි කියලා බෙදන්න වෙන් කරන්න පුළුවන් පුජ්‍යලේ නොවේ කියලා කල්පනා කරන්න ඕන. හා? දැන් හරිය ක්‍රිකට් විචාරකයෝ වගේ ඒගොල්ලෝ ਵਿਚාරය කරනකොට කොහොමද කියන්නේ, අරය ඉස්සරහා කකුල පොඩ්ඩක් පස්සට තියලා ගැහුවනම් ඕක හයිය පාරක් වැදිනවා. ඒ මිනිහට දුන්නහම බෝලේ බැට් එකයි ගහපිය කියලා එක පහයි පාරක් ගහ ගන්න බෑ, එක පාරේ විකට් යනවා. නැගලා දිනනද ක්‍රිකට් ਵਿਚාරකය. ඈ දැන් යා දුරවල පන්දුවකට මොහොන දුන්නේ ඇත්ත වශයෙන් ඒක මග හරින්න තිබ්බේ කියලා පැත්තෙන් එන. අන්න ඒ වගේ කෙනෙක් වෙන්න එපා. ඔබ ක්‍රිකට් කෙනෙක් වෙන්න, ප්‍රායෝගික මේ පිටිකරුවෙක් වෙන්න. එහෙම හිතන්න එපා. අර වගේ නෙ හිතන්න එපා. විචාරකයෙක් වෙන්න එපා. විචාරකයන්ට බැට් කරන්න බෑ. ආ බැට්මන් කෙනෙක් වෙන්න ඕන. මොනවාද ඔබේ හිත ඔබ පවිත්‍ර කරගන්න ඕන. මොකද ඔබට ඔබ පිහිට පමණයි. ඔබ සසරට ආවේ තනියෙන් මෞගුසෙන්. ඔබ දවසක යන්නේ තනියෙන් පෙට්ටියෙන්. නාම පැහැදිලි. ජීවත් වෙන්නේ ඔබ තුල ඇත්තෙම ඔබ තනියෙන්. ඔබේ මානසික සුවය තිබුණොත් ඒක ඔබට සුවය. ඉතින් අපි දායාද කරන්නත් ඕන ඕනම කෙනෙකුට ධර්මයේ මිසක් මේ වෙන මොකක්වත් මේ කලින්ම සැල්ලම ධර්ම දායාදේ දෙන්න ඕන. දරුවන්ට වේවා, ස්වාමි පුරුෂයාට වේවා, ස්වාමි දියණියට වේවා, අම්මා තාත්තට වේවා, ධර්ම දායාදේ දෙන්න. ඒක පින්නතුණු ජනාධිපතිකම දෙනවට වැඩිය දෙයක්. ඔබත් මේ ධර්ම දායාදේ ලබන්න ඒක ජනාධිපතිකම ගන්නවට වඩා වැඩි දෙයක්. ජනාධිපතිකම ගත්තත් මහා ශෝක, තැවුල්, බිය, පීඩා පුදුම විදිහේ විඳින තැනක් එතන. එතකොට ලොකුම සම්පත තියෙන්නේ කොහේද? ධර්මයේ. ලොකුම සම්පත තියෙන්නේ ධර්මයේ. ඔබ ලොකුම සම්පතයි මේ භාවනා වැඩසටහන කර සහභාගී වෙලා ලබන්නේ. පින්නතුන් දන්නවා ප්‍රත්‍යක්ෂතාවයෙන් සිදුවෙන දේශනාවක් කියලා මේක. අනවබෝධයෙන් විශ්වාසයෙන් එහෙම කරන දහමක් නෙමෙයි, ප්‍රත්‍යක්ෂතාවයෙන් කරන දහමක්. ඒක දේශනා අහගෙන ඉන්න කෙනෙකුට වුණත් මේම තේරුම් යන දෙයක්. වැඩි ධර්මයේ ප්‍රකට වෙච්ච නැති අය පවා කියනවා අමිනහස අපිට එක වචන පේලියක් අහනකොටම තේරෙනවා මේක ප්‍රත්‍යක්ෂතාවයෙන් කියන දහමක්. මේක එහෙම පාඩම් කරගෙන කියන දහම මතක බණක් නෙමෙයි. මතක බණ කියන්නේ මතකයෙන් කියන බණ. ඒගොල්ලෝ මතක බණ අහලා නම් නිවන් දකින්න බෑ. ප්‍රත්‍යක්ෂතාවයකින් අහන බණක් අහන්නම වෙනවා, සද්ධර්මයක් අහන්නම වෙනවා. නිදහස කියන එක තිබෙන්නේ ස්වභාවිකව. ස්වභාව ධර්මයේ තුල තියෙන නිදහස කියන එක. අපි ඇති කරගන්න ඕනම දෙයක් නිදහසට බාධාවක්. අපි සකසා ගන්න ඕන දෙයක්, අපි නිර්මාණය කරන ඕනම දෙයක් නිදහසට බාධාවක්. ධර්මයේ පවතින්නේ ස්වභාවිකව නිදහස. මට ධර්මයේ දකින්න පුළුවන්ද? මට ධර්මයේ දකින්න බෑ. මම කියන කෙනා කොහොමද ධර්මයේ දකින්නේ? මට පුළුවන් මම නැති කරගන්න. මම නැති කර ගැනීම තමයි ධර්මයේ දැකීම කියලා කියන්නේ. ඔබට තේරුණාද? මට නම් ධර්මයේ දකින්න බෑ කවදාවත් නේ. මම නැති කරගන්න පුළුවන්, මම නැති කර ගැනීම තමයි ධර්මයේ දැකීම කියලා කියන්නේ. ඔක තදින් හිතට ගන්න, ඔක තේරුම් කරගන්න, හරියට වටහා ගන්න. ස්වභාවය තුලින්ම ඒ ධර්ම අවබෝධය ලැබූ කෙනෙකු ඉන්න තත්වය, ඉන්න ස්වභාවය තේරුම් අරගෙන ඔබ ඒ විදිහට ඉන්න යන්න එපා. විදුහල්පති කරේගේ කාර්යභාරය මොකද්ද කියලා තේරුම් අරගෙන විදුහල්පතිවරයෙක් වාගේ හැසිරিলা ඔබට කවදාවත් විදුහල්පති කෙනෙක් වෙන්න බෑ. තේරුණාද? මහාචාර්යවරයෙගේ හැසිරීම මොකද්ද කියලා බලාගෙන ඉඳලා මහාචාර්යවරයෙගේ හැසිරීම අනුකරණය කළයි කියලා ඔබට මහාචාර්ය කෙනෙක් වෙන්න බෑ. වෛද්‍යවරයෙගේ කාලසටහන මොකද්ද කියලා බලන වෛද්‍යවරයෙක් කඳින පළඳින විදියට ඇඳලා බැලඳලා නලාවක් කරේ දාගෙන ඔබට කවදාවත් වෛද්‍යවරයෙක් වෙන්න බෑ. ඒ නිසා ඉහළ ධර්ම අවබෝධයක් ලත් කෙනෙක් වාසය කරන ආකාරයට ඔබට වාසය කරන්න බෑ. උන්වහන්සේලාගෙන් ඇහුවොත් උන්වහන්සේලා කියයි මම විශේෂ දෙයක් නෑ, මම ඉතා ස්වභාවිකව සැහැල්ලුවෙන් සිටිනවා. ඔබත් එහෙම ඉන්න ගියොත් එහෙම ඔබට කවදාවත් ඒක කරගන්න හම්බෙන්නේ නෑ. ඔබ එතෙන්ට ප්‍රකට වෙන්න ඕන, දියුණුවක් වෙන්න ඕන. පැහැදිලිද? එතෙන්ට දියුණුවක් ඇති කරගන්න ඕන. එහෙම නැතුව ඒ තත්ත්වෙ ඉන්න බෑ. දැන් ඒකට හේතුව ඒ සමහර අය කියලා මම බොහොම නිසලව ඔය ගලාගෙන යන ඉඩ හැරලා අත්හැරලා හිත දිහා බලාගෙන ඉන්නවා. හරි මෙහෙ කිව්වට පස්සේ මෙන්න මේ අයත් ඒක පුරුදු වෙලා මෙන්න එහෙම ඉන්න පටන් ගන්නවා. ඒක කරන්නේ මේ විදුහල්පති කමට, මහාචාර්ය කමට, වෛද්‍ය මට්ටමට ගියපු අය. ශිෂ්‍යයගේ කාලසටහන වෙනස්. තේරුණාද? ශිෂ්‍යයගේ කාලසටහන වෙනස්. ඒක අනිවාර්යෙන් තේරුම් කරගන්න. දැන් ඔක අපිට පොඩි කාලේ ගැන්නේ අපේ මහා නායක හැඳුරු. නායක හැඳුරු දවල්ට පොඩ්ඩක් දාහනේ වරද්දලා ටික වෙලාවකින් පොඩ්ඩක් සැතපෙනවා. පැය භාගයක්, පැයක් විතර සැතපෙනවා. අපිත් අතාරින්නේ, ඉතින් අපිත් දානි පොඩ්ඩක් වලදෙන මිසරේ නායකම් දුරු සතපෙනකම් බලන් ඉඳලා අපි චුට්ටක් සත වෙනවා. දැන් අපිට කියලා තියෙන්නේ අවදි වුණාට පස්සේ නායකම් දුරුන්ට පාඩම් දෙන්න ඕනේ. ඉතින් හොඳට පාඩම් කරන්න කියලා වෙලා අපිත් ඉතින් ඒ වෙලාවට පාඩම් කරගන්නවා කියලා නේද? ඉතින් අපිට කෝටු පාරක් එහෙම කණ්ඩ වෙනවා. ඉතින් බොහෝම කඩ තියෙන කොළු ගැටේන් දවසක් කිව්වා අපිට නිදා ගන්න එපයි කියලා නායකම් දුරු හිනා නිදා ගන්නේ. ඒකත් හොඳ ප්‍රශ්නයක්. වාදෙනු පරහට තමා සම්මතේ පිහිටා කියලා තියෙන නිසා ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඉතින් ගිහිල්ලා අහුව මෙන්න මෙහෙම. මේ සහතික ටික මේ තියෙනවා, නායක තනතුරු තියෙනවා, මේ තියෙන උපාධි තියෙනවා, මේ මට මෙහෙම වෛද්‍ය උපාධියකුත් තියෙනවා, මේ උපාධි ටික ඔක්කොම පෙන්නලා අහුව මේවා තියෙනවද ඔයගොල්ලන්ට කියලා අහුව. අම කිව්වා අපිට නෑ. මේව තියෙන කට්ටියට නිදා ගන්න පුළුවන්, මේව නැති අයට නිදා ගන්න බෑ. මොකද මම මේව නිදා ගන්න නැතුව තමයි මේව ලබා ගත්තේ මහන්සියලා. දැන් ඉතින් අවුරුදු 80ක් 90ක් වෙච්ච වයසට ගියාම දවල්ට පොඩ්ඩක් අර මහන්සියට ඔට්ටවලු තියාගන්න එක සාමාන්‍ය පුරුද්දක් කියලා. ඉතින් අර ඒ වගේ ඉහළ කාලසටහනක් කිසි විටක අපි පහළ ඉඳගෙන අනුගමනය කරන්න යන්න එපා. ඔබ අතිශයින්ම මෙය විමර්ශනය කළ යුතුයි. ඒ විමර්ශනය කිරීම ඔරුවක්, වාහනයක්. දැන් ඔරුවක් අනිවාර්යෙන් යලේ රඳවල තියලා යන කල්පනා කරලා තමයි යා පැදගෙන යන්නේ. ඒක භාවිතයට ගන්න. එනිසා අපි විමර්ශනය කරන්න ගියාම හාමුදුරනේ අපි ඇලෙනවනේ ඒකට. එහෙනම් ඉතින් ඔබට බස් එකක යන්නත් බැරි වෙනවා. මම බස් එකට නැග්ගොත් හාමුදුරනේ බස් එකේ ඇලෙයිනේ. ඒක බස් වල දැන් ගිහිල්ලා ඇති දහස් වතාව. බස් වල ඇයි ඇලිලා ඉන්නවද ඔබ? ඔබ බස් එකේ ඇලිලා නැහැ. ඔබ ගම ගමන් බිමන් වල ගිහිල්ලා තියෙනවා. නමුත් බස් එකේ ඇලිලා නැහැ. ඒ වගේ ඔබගේ විමසුම් කටයුත්ත ප්‍රයෝජනෙට ගන්න ඔරුවක්සේ බස් එකක්සේ. ඔබට ඒක තේරෙනවද හොඳින්? ඒක බස් එකක්. ඒක මගේ අපි ගමන යන්න තියෙන ඔරුව. බුදුහාමුදුරන් කාලේ බස් තිබ්බේ නැහැ. නැත්තම් ඕක බස් එකක් කියලා කියනවා. තිබ්බේ ඔරුව. එසා ඔරුවක් කියලා කිව්වා. ඔරුව හොඳම උදාහරණය. මොකද හේතුව ඔරුව ගඟේ කොටට ගියම ආයෙක කර තියාගෙන යන ස්වභාවයක් ඇත්තෙම නෑ. ගඟ ළඟ තියලා තමයි යන්නේ. දැන් බස් එකෙත් එහෙම තමයි. අපි අදාළ හොල්ට් එකෙන් බැහැලම තමයි අරගෙන. එහෙම නැතුව අපි ගෙදර අරගෙන යන්න පුළුවන් කමක් නෑ ඒකත්. දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරන විට ඔබට දැනෙන ඇති යම්කිසි ස්වභාවික සංසුන් බවක් ඔබ තුල ඇති වෙනවා කියලා. ඒ තමයි ඔබට කරගන්න බැරි කල්යාණ මිත්‍රත්වයේ තුලින් ඇති වෙන ස්වභාවය. ඒක අපි දන්නේ කුමන හේතුවකින්ද කියලා. ආමිණාංශගේ දේශනය අහගෙන ඉඳි මගේ හිත දැන් ස්වභාවික අර තිබුණු කලබල ගතිය නැතුව ගියා. ඒක තමයි කල්යාණ මිත්‍රත්වයේ තියෙන උදව්වෙන් තියෙන ඔබට ලැබෙන වාසිය. එනිසාම තමයි ධර්ම ශ්‍රවණය කරමින් විමර්ශනයේ යෙදෙන්න එවිට ඔබට ලොකු වාසියක් ලැබෙනවායි කියන කාරණේ පැහැදිලි කරලා තියෙන්නේ. දැන් ඔබ මමත්වයේ නිදහස් වීමට උත්සාහ කළද ඔබ තනියෙන් මහන්සි වෙන තැන ඔබ නොදැනුවත්වම දෘෂ්ටිවලට භාජනය වෙන්නේ ඉඩයි. ඒ නිසා තමයි ධර්මය උපයෝගී කරගෙන කටයුතු කරන්න ඕනේ. ඔබ තුළම ඔබට අනකර ගැනීම වලින් වළකින්න. ඔබ අන් අයගේ අන පිළිපැදීම් වලින් වළකින්න. ක්‍රියා කිරීමක් හෝ නොකිරීමක් නැත. ක්‍රියාවාදියක් හෝ අක්‍රියාවාදියක් නැත. ක්‍රියා කිරීමක් හෝ නොකිරීමක් නැත. නොකර ඉන්න කියලා කිව්වොත් ඒකට වැටෙන්නේ කොයිද? අක්‍රියාවාදිය. ක්‍රියා කරන්න කිව්වොත් ඒක වැටෙන්නේ ක්‍රියාවාදිය. ලෝකෙති විච්ඡ වාද දෙකක් නේ, ක්‍රියාවාදයයි අක්‍රියාවාදයයි. එතකොට අක්‍රියාවාදයෙන් නිවන් දකින්නත් බෑ, ක්‍රියාවාදයෙන් නිවන් දකින්නත් බෑ. එහෙනම් මොකද? ඔබ මේ ක්‍රියාවන් දෙකෙන්ම නිදහස් වෙලා බලන්න ඔබේ මනසට ලැබෙන විවේකය. අන්න ස්වභාව ධර්මයට ඔබේ ඥානෙ විවෘත කළා. ස්වභාව ධහමෙන් එන හුළු සුළඟ ඔබේ ඥානයට, ඔබේ ආත්මයට වදින්න පටන් ගන්නවා. ඔබගේ ජනෙල් කවුළු විවෘත කරන්න ඕන මේ ස්වභාව ධර්මයට. වසාගෙන ඉන්නේ මොනවද? ක්‍රියාවාදීන අක්‍රියාවාදී. කාමසුඛල්ලිකානුයෝගෙන් අත්තකින මතානුයෝගෙන්. ඇලීමෙන් ගැටීමෙන් වසාගෙන සිටින්. ඇයි ඇලෙන්නේ? ඇයි ගැටෙන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාරා. නොදකිනකම, රැවටුණුකම, නොදන්නාකම. ඒ නොදන්නාකම කියන තැනින් අන්ධ වෙච්ච මිනිස්සයට ඔළුවට මොනවා හරි දෙයක් කියවහම ඒක පිළිගන්න ස්වභාවයක් තියෙනවා. දෙවියෙක් ඉන්නවා කිව්වහම මේ මිනිස්සු අනේ දෙවියෙක් ඉන්නවයි කියලා මැරෙන්න හදනවා. දෙයියෙක් නැහැ කියලා කිව්වහම අනේ දෙයියෙක් නැහැ කියේ මැරෙන්න හදනවා. ඒ දෙයිය නෙමෙයි මේ ලෝකේ මැව්වේ, මේ මේ දෙයිය තමයි මැව්වේ කියලා ඔන්න දැන් මට වුණත් අලුතෙන් ආගමක් හදන්න පුළුවන්. මම කියනවා මේ ලෝකයේ මවා පෑවේ චකබ්ලාස් කියන දෙවියෝ. චකබ්ලාස් දෙවියෝ ශ්‍රේෂ්ඨයි කියලා ඔයගොල්ලෝ කෑ ගහන සියලු සම්පත් ලැබෙනවා. චකබ්ලාස් දෙවියෝ මුළු ලෝකෙම ප්‍රචලිත විය යුතුයි. ඔය චකබ්ලාස් දෙවිය අරයි යන්නේ නැද්ද? අරයි යනවා. ඒක තමයි හැටි ලෝකේ. ඒක තමයි ලෝකේ අන්ධකම කියන්නේ. විද්‍යාත්මක නොව ප්‍රත්‍යක්ෂ නොව දෙයක් විශ්වාස කරන ඕනම කෙනෙක් මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. බුද්ධාගමේ වේවා අපේ රටෙත් වෙන්නේ මහා බ්‍රහ්මියෝ, අර බ්‍රහ්මියෝ, මේ බ්‍රහ්මියෝ, ගටිකාර බ්‍රහ්මියෝ, හැම බ්‍රහ්මයකම අල්ලන් ඔය නැහෙන කට්ටියට කියන්නේ විද්‍යාත්මක ප්‍රත්‍යක්ෂතාවයක් නැති හේතු සාධක නැතිව විද්‍යාත්මක ප්‍රත්‍යක්ෂතාවයක් නැති කිසි දෙයක් විශ්වාස කරන්න බෑ. නිවන ප්‍රත්‍යක්ෂතාවයක්. නිවන ප්‍රත්‍යක්ෂතාවක ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂතාවයක් නෙමෙයි. නමුත් නිවන ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක් ප්‍රත්‍යක්ෂ කරගත්තා ඉන්නවා. තමන් ප්‍රත්‍යක්ෂ නොවුනට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් දේවල් තියෙනවා. එහෙම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. කවදාවත් කාලවත් ප්‍රත්‍යක්ෂ කරන්න බැරි දේවල් විශ්වාස කිරීම වරදක්. ඒකෙන් තමන්ට ද අනුන්ට ද හානියක් සිද්ධ වෙනවා. බුද්ධාගම හරහා වේවා, අනිත් හරහා දේවල් වේවා, ඒවා පසුපස යා යුතු නෑ. ඔබ මෙතන නිවා ගන්න. බුදුරජාණන් වහන්සේ මතක් කළේ ඔබට හී පහරක් වැදුනහම හී පහර වැදුණු තුවාලේ සනීප කරගන්න ප්‍රමුඛ මහන්සි වෙනවද? ඊය කොහෙන්ද ආවේ? මොන රටේ නිෂ්පාදනයක්ද? කවුද කියලා හොයනවද කියලා? ඒව හොයන්න යන්නේ ඉස්සෙල්ලා ඔබේ ප්‍රශ්න විසඳ ගන්න. එවිට ඔබට මේ ලෝකේ තියෙන සියලු දේම ප්‍රශ්නයක් නෙමෙයි. දෙයියෝ ඉන්නවයි කියන එක ප්‍රශ්නයකුත් නෙමෙයි, දෙයියෝ නැහැ කියන එක ප්‍රශ්නයකුත් නෙමෙයි. පුනර්භවයක් තියෙනවයි කියන එක ප්‍රශ්නයකුත් නෙමෙයි, පුනර්භවයක් නැහැ කියන එක ප්‍රශ්නයකුත් නෙමෙයි. තමන් උපදිනවද කියන එක ප්‍රශ්නයකුත් නෙමෙයි, උපදින්නේ නැහැ කියන එක ප්‍රශ්නයකුත් නෙමෙයි. සත්‍ය අවබෝධයට පත් වුණාට පස්සේ හැමදේම විද්‍යාත්මකව ප්‍රත්‍යක්ෂව පේන්න පටන් ගන්නෝ සංකල්පවලින් තොරව. සංකල්පවල එලිච්ච නිසා තමයි මිනිස්සුන්ට ගැළවීම නැත්තේ. කිසිදු අනකිරීමක් නැහැ. ඔබ නතර වෙන්න මා නතර වෙලයි සිටින්නේ. මරණ මොනතරම් ලස්සන වකියන්ද. ඔබ නතර වෙන්න මා නතර වෙලයි සිටින්නේ. බුදුහාමුදුරුව අපේ ඉස්සරහට ඇවිල්ලා මේ වචනේ කියනවායි කියලා හිතාගන්න. බුදුහාමුදුරුව ඇවිල්ලා කියනවා අපිට වැඩි බණක් නැහැ මේ රටේ ලෝකේ හැමතැනටම බණ කියන්න වෙනවනේ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් මේ ස්ථානෙටත් ඇවිල්ලා ඔන්න බුදුහාමුදුරුව ඇවිල්ලා එක වචනයක් කියනවා. මොකක්ද? ඔබ නතර වන්න මා නතර වෙලා සිටින්නේ. හැබැයි නතර කරන්න කිව්වේ නෑ. නතර කරන්න යන්න එපා. නතර වෙන්න. එතකොට අපි හඳ නතර වෙනවයි කියන එකයි නතර කරනවයි කියන එකයි දෙකේ වෙනස. නතර කරනවයි කියලා කියන්නේ ක්‍රියාව. නතර වෙන්න කියන එකේ අදහස් වෙන්නේ අතර කරන්න කියන එක නෙමෙයි. ඔබ ඔන්න ඔතන හරියට තේරුම් ගත්තොත් ඔබේ මනසේ ගොඩාක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඔබ ඇත්තෙම නතර වෙන්න නෙමෙයි උත්සාහ කරන්නේ, නතර කරන්න. ඊට පස්සේ කියනවා හැමදෙරේ මට නතර කරගන්න බෑ. ඇයි? නතර කරන්න උත්සාහ කරන්න. එතකොට නතර වෙන්නේ නැහැ. නතර වෙන්න නතර කරන්න එපා. ඒ හොඳට ඒ වචන දෙකේ තියෙන අරුත් වෙන් කරලා ගන්න. භාෂාව ඉක්මවා ගියපු දහමක් සංවේදී වේග තේරුම් කරගන්න. නතර කරන්න එපා, නතර වෙන්න. නතර කරන්න එපා, නතර වෙන්න. හොඳින් තේරුම් ගන්න එක. ඒ හොඳින්ම තේරුම් අරගෙන ඒ නතර කිරීම කියන එක වලකා නතර වීම කියන එක ඔබ තුළ ප්‍රකට කරන ටික වේලාවක් සංසුන්ව අපේ ධර්මයේ දෙස බලාගෙන සිටින්න ඕන. ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක් වුණා ධර්මයේ දෙස බලන්න ඕන. ඒක බුදුහාමුදුරු දේශනා කර අචින්තියේ සුපසන්නාන විපාකෝ හෝති අචින්තියෝ. අනන්ත වූ දෙස, අකාලික වූ දෙස බලන්න. ඔබට ලැබෙන්නේ අකාලික දෙයක්. එනිසා ඔබ අකාලික ධර්මයේ දෙස බලාගෙන ඉන්නවන ඔබ තුළ ඇති වෙන්නේ තකාලික தত্ত্বය. ඒ තාම සරලයිනේ. හාවෙන් දෙස බැලුවොත් ඇති වෙන්නේ හාවෙක් කියන ගුණාංග. සිංහයෙන් දෙස බැලුවොත් ඔබට දැනෙන්නේ සිංහයක හේතුවෙන් හට ගන්නා ගුණාංග. මලක් දෙස බැලුවොත් පේන්නේ මලක තියෙන ගුණාංග. කුණු ගොඩ මතක් කරගෙන හිටියොත් ඇති වෙන්නේ කුණු ගොඩක ගුණාංගය. ඉතින් අපිට කුණු ගොඩවල් මතක් කරගෙන ඉන්න කියලා නේද ගොඩක් අය භාවනා හැටියට උගන්වන්නේ. කුණු ගොඩක ගුණාංග ඔබට එකතු වෙන්න පටන් ගන්නවා. ඔබ දන්නේ නැතුව කුණු ගොඩක් බවට පත් වෙනවා. ඒ අයගේ මනස කලකිරීමෙන් මේ යන්නේ, සංවේගයෙන් මේ යන්නේ, එපා වුණු හැකුළුණු මනසකින් මේ යන්නේ. ලබනාත්මේ කුණු ගොඩක පණුවෙක් හරි නිලවැස්සෙක් හරි වෙයි. ඒක මම නෙමෙයි, තාම හොඳට මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. අර ගෝඋත්ත සමාදන් වෙච්ච අය ඇවිල්ලා ඇහුව ස්වාමීනි මම ලබනාත්මේ කොහේ උපදිනාද කියලා. මගෙන් අහන්න එපා ඔක කියලා කිව්වා. කතාවල් කීපයක් මාධ්‍ය බුදුහාමුදුරු කිව්වා එහෙනම් කරන්න දෙයක් නැහැ. ඔබ ගොඩක් සංවේගයට පත් වෙයි. හැබැයි මං කියනවා මේක මොකක්ද ඔබ ගුණෙක් කියලා උපදින. ඒකට හේතුව ඔබට ගුණෙක්මනේ ඉන්නේ ඔබේ මානසිකත්වේ. හැසිරෙන්නේ ගුණෙක් විදියට, ළඟින්නේ ගුණෙක් විදියට, ජීවත් වෙන්නේ ගුණෙක් විදියට. මේ මිනිස්සෙක් වෙච්ච මිනිස්සයා ගුණෙක් විදියට ජීවත් වෙන නිවන් දකින්න හදනවා. ඒක තමයි මිත්‍යා දෘෂ්ටික භාවය. ඒ තත්ත්වේ හේතුවෙන් අද අපේ බෞද්ධ සමාජයේ අයටත් කුණු ගොඩවල් මතක් කරගෙන මේ අටකටු මතක් කරගෙන ජීවත් වෙන්න කියලා ඒ වයින් කලකිරුණු මනසින් යුක්තව මල මිනි කන කුණු කන කනෝ වෙලා උපදින්න ඉඩ තියෙනවා. අචින්තිය වූ ධර්මය, අකාලික වූ ධර්මය ඔබ ගොඩනගා ගන්න. කක් අවබෝධ කරගන්න, අවබෝධ කරගත්ත කෙනෙකුට ඒ දේශ බලන්න පුළුවන් ලෙහෙසියෙන්. ඒක දේශ බලාගෙන ඉන්නකොට ප්‍රශ්නයක් නැහැ. අකාලික ධර්මයමයි ගලාගෙන ඉන්නේ පැත්තේ නේද? ඒකයි ස්වභාවය. ඔබේ නහය මලකට ලං කරොත් මලෙන් හමාගෙන එන සුළඳ තමයි ඔබේ නහයට සමීප වෙන්නේ. බලු බෙට්ටකට ලං කරොත් බලු බෙට්ටෙන් තියෙන එක හමාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා මේ අකාලික ධර්මයට ඔබේ ඥානය, ඔබේ මනස යොමු කරන්න. නිකම් මුකුත් අරමුණක් නැතුව ඉන්න කියන්නේ නෑනේ. ධර්මයේ අරමුණු කරගෙන ඉන්න. ධර්මයේ අරමුණු කරගෙන ඉන්නේ. එතකොට ධර්මයේ තුල අරමුණු තියනවද? ධර්මයේ තුල අරමුණු නැහැ. හැබැයි මේ අරමුණු ගොඩක් ඉන්න මිනිස්සයාට මුකුත් අරමුණක් ගන්න එපයි කියන තැනත්, ධර්මයේ තුල මුකුත් අරමුණක් නැහැ කියන තැනත් ලොකු වෙනසක් තියෙනවා. කියන්නේ වෛද්‍යවරයෙක් වගේ රඟපාන මිනිස්සයාගේ චරිතේයි සැබෑ වෛද්‍යවරයාගේ චරිතේ වෙනස්නේ. සැබෑ හාමුදුරු කෙනෙක්ගේ චරිතේ හාමුදුරු කෙනෙක් හැටියට ටෙලිනාටිකට රඟපාන මිනිස්සෙක්ගේ චරිතේ වෙනස්නේ. දැන් ඒක තේරුම් කරගන්න. තේරුම් ධර්මයේ තුල අරමුණු නැති එක ඒක ස්වභාවය තුලින් හටගත් එකක්. අරමුණක් පාදක වෙලා කරපු එකක් නෙවෙයි. එතකොට මේ සාමාන්‍ය පුතංජනේ කර්මණු නැතුව ඉන්නවයි කියලා කියන්නේ යා තවත් අරමුණක පැටලිලා හදාගන්න කාලගුට්ටියක් එතන තියෙනවා. ඒ නිසා ධර්මයේ දෙස බලන්න. ධර්මයට ඔබ හදවත විවෘත කරාම එවිට ධර්මයේ ඔබ වෙත ගලාගෙන එන එක තනවත් ආමෙන්න පටන් ගන්නවා. ධර්මයේ ගලාගෙන දැන් ඔබේ මනසම නිවුස් වලට විවෘත කළොත් එහෙම පොඩ්ඩක් විවෘත කරලා බලන්නකෝ. නිවුස් වලට බලන ඕන පත්තර වල රේඩියෝ වල මේ දවස් වල සිදුවෙච්ච මාර්ගානතුරු අරව මෙව මෙන්න ඔළුව එනවා එනවා එනවා එනවා මොනවද නිවුස් වලට විවෘත කරන මනස. ඔබේ අතීතය විවෘත කරන්නකෝ. අනේ හතුරව පිළිබඳව මතක් කළා විවෘත කරන්නකෝ. හතුරුන්ගේ ඔක්කොම හතුරු වෙන මතක් වෙන පටන් ගන්නවා. මිතුරන් පිළිබඳව විවෘත කරන්න ඕන. මිතුරන් මතක් වෙන පටන් ගන්නවා. ධර්මයට විවෘත කරන්න මනස. ඒක තමයි ධර්මයේ පිළිබඳව සිහිය. ධර්මයේ පිළිබඳව සිහියෙන් පවතින්නේ. ඒවිත ධර්මයේ ඔබ සෝපත් වෙනවා. ඉතින් අර අනිත් දේවල් තුළ ඔබ ගිහිල්ලා ඒ විඳින පීඩාවෙන් ඇති ප්‍රතිඵලය නැහැ. මොකද බලුබට්ට කරන ආහේ තියලා එකෙන් ගන්න දුර්ගන්ධයෙන් ඔබට ප්‍රතිඵලය නැහැ වගේම ඒ අනිදුත් අරමුණු ඔස්සේ ගිහිල්ලා ඉවර වෙන ලබන දේවල් වලින් කිසිදු ප්‍රතිඵලයක් නැහැ. බලුබට්ටකට තිබ්බහම ඒ ආහෙන් ඒ වලට එන ගඳ එච්චරයි. නමුත් මේ අනිකුත් අරමුණු නිසා චේතනා කර්ම නිසා හැදිවෙන්නා වූ ඒ ගන්ධස්කාරය සංසාරයට යනවා. ආත්මේ පුරාවට යනවා. ඒක නිසායි අච්චර උදාහරණයක් බරපතල උදාහරණයක් ගත්තේ. ඒක ඊට වඩා භයානකයි. එතස ධර්මයේ විවෘත කරගත්ත ධර්මයේ සිහියෙන් යුක්තව සිහිය දියුණු කරන්න හතර ඉරියව් වෙන මොන ධර්මයේ සිහිය? ලෝකෝත්තර සිහිය, සම්මා සතිය දියුණු කරන්න. එවිට ඒ අවස්ථාව ඔබට බොහෝම බොහෝ දුර නොවේ. මේ මොහොතේම විඳිනවා ඔබ ධර්මයට යොමු කරගත්ත සිහිය. ධර්මයට සිත නවල ජීවත් වෙන. දහමට සිත නැමුණු සිත ඇතිව ජීවත් වෙන. නේද? තුරුණුවන් වෙත නැමුණු සිත. ගහක් වුණත් එහෙමනේ. නැවිලා තියෙන්නේ කොයි පැත්තටද? මුලින් කැපුවාම වැටෙන්නේ ගහ ඒ පැත්තට. ඔබේ සිතත් ඔබ නමල පුරුදු කරලා තියෙන්නේ කොයි පැත්තටද? ඒ පැත්තට තමයි ඔබේ සිතත් වැටෙන්නේ. බොහොම විද්‍යාත්මකයි. ඔය අවධානයේ සිහිය කියන එක අත්‍යවශ්‍යයි කියන එක බුදුහාමුදුරුවෝ බොහෝ අවස්ථාවල උපමාවල් වලින් පෙන්නලා තියෙනවා. කම්බියක ඇවිදගෙන යනවා වගේ සිහියෙන් ඉන්න කියනවා. රත් වෙච්ච තෙල් චාච්චියක් අතින් අරගෙන යනවා වගේ පරිස්සමෙන් සිහිය භාවිතා කරන්න කියනවා. ඇයි එහෙම මතක් කරන්නේ? මේක හරි වැදගත් කාරණයක් නිසා. ධර්මයේ පිළිබඳව සිහිය. ධර්මයේ අවබෝධය පිණිස කටයුතු කරද්දි සිහිය එසීමයි. ධර්මයේ පිළිබඳව මේ ගොනු කරගෙන යන ඥාන දර්ශනයෙන් පිටපැන්න ඉන්න ඉඩ දෙන්නේ නැතුව තමන්ගේ නුවණ ධර්ම අවබෝධය කරාම ප්‍රකට කරගන්න මට්ටමට සිහිය ගෙනියනවා කියලා කියන්නේ අති දක්ෂයේ ක්‍රියාවලිය. අතිශයින්ම දක්ෂයේ ක්‍රියාවලියක් එක. තමන් ළඟ පොඩ්ඩක්වත් මදි පුංචි කමක් අටගත්තොත් ඒ සිහිය නැති වෙන්න පුළුවන්. වඩන්නේ සංඥාවේ නිරෝධය. එයා බලන්නේ සංඥාවේ නිරෝධය, විඥානේ නිරෝධය, සලආයතන නිරෝධය, පස්ස නිරෝධය, වේදනා නිරෝධය තමයි වඩන්නේ, ජීවිතය කරගෙන ඉන්නේ. ඒ වඩනවා කියන එකයි පුතඥයෙක් වඩනවා කියන එකයි වෙනස්. අතන වැඩිමක් නැහැ. පුතඥයෙක් වඩනවා කිව්වොත් වැඩිමක් ක්‍රියාවලියකට එයා හසු වෙනවා. නමුත් ධර්මයේ වඩනවායි කියන තැන වැඩිමක් නැහැ. ඒක අවබෝධයෙන් පස්සේ ඇති වෙන දෙයක්. අවබෝධයෙන් යුක්තයිගේ වැඩිම කියන්නේ එකක්. අවබෝධයෙන් තොර වූ අයගේ වැඩිම කියන අර්ථකථනය තව එකක්. ධර්ම අවබෝධයෙන් තොර වූ කෙනාගේ සිහිය කියන්නේ එකක්. ධර්ම අවබෝධයෙන් යුක්ත වූ කෙනාගේ සිහිය කියන්නේ තවත් එකක්. දැන් ධර්ම අවබෝධ නො වූ කෙනාගේ ඥානය කියන්නේ එකක්. ධර්ම අවබෝධය වූ කෙනාගේ ඥානය කියන්නේ තව එකක්. දැන් බුදුහාමුදුරුවන්ගේ ඥානයයි පුතඥයාගේ ඥානයයි ඥාන දෙකක් නේ. රහතන් වහන්සේගේ ඥානයයි පුතඥයාගේ ඥානයයි ඥාන දෙකක් නේ. එච්චර විතර නේ. රහතන් වහන්සේගේ අනාගාමි කෙනා අතරේ තියෙන ඥාන දෙකක්. අනාගාමි කෙනා අතරේ සකුදාගාමි කෙනා අතරේ ඥාන දෙකක්. සකුදාගාමි කෙනයි සෝහාන් කෙනයි අතර තියෙන ඥාන දෙකක්. සෝහාන් කෙනයි පුතඥයා අතර තියෙන ඥාන දෙකක්. මේ ඥාන දාසර, ඥාන බාල, ඥානවතීලා හිටියට ඥානේ නෑනේ. දැන් ඔබට තියෙන ඥානයක්. හැබැයි ওই ඥානය ලෞකික ඥානයක් වැඩන්නේ. ගල් ගෙඩියක් තියෙනවා, මණික් ගලක් නෙමෙයි. රත්නයක් වෙලා නෑ ඒක. ගල් ගෙඩියක් වටින්නේ මණික් ගලක් වෙන්නේ නැහැ. ඉතින් ඔබට ඥානයක් තියෙනවා, ඥානේ වටිනාකම නෑ. මුල් අවස්ථාවට වඩා වැඩිනකමක් තියෙනවා. දැන් ඔබ දෙය ගැන සතුට වෙන්න ඕන. ඒ හොඳින් ධර්මයේ අසපු නිසා, ඒ හොඳින් ධර්මයේ මෙනෙහි කරපු නිසා තමයි මේ වටිනාකම අපි තුල වැඩුණේ. අපි රුපියල් යගේ පල්ලෙහා ගියත් අපි අපේ යගේ නම් වැඩි කරගන්න පිරිසක් බවට පත් වෙන්න ඕන. රටේ කලමනාකාරීත්වය දුර්වල වුණාම රුපියල් යගේ පල්ලෙහාට යනවා. අපේ කලමනාකාරීත්වයත් නරක වුණොත් අපිත් අර ඥානයගේ පල්ලෙහාට යනවා. අපේ කලමනාකාරීත්වය හොඳ වුණොත් රුපියලේ යගේ වගේම අපේ ඥානයේ යගේ ඉහළ යනවා. අලපරිප්පු නිකන් කන්න ගිහිල්ලා පොරගත්ත මද ඇ නේද? ඈ ඒක තමයි ලෝකේ හැටි. ඒස ලේසියට තියෙන වැඩ කරන්න ගියොත් එහෙමනම් අර වගේ පල්හැට යන්න ඉරයි. දැන් මෙහි භාවනා වැඩසටහනට සමහර අය එන්නේ නැත්තේ ඒක මට ටිකක් තේරෙන්නේ නැහැ. තේරෙන්න කොහෙද? සිතනවා, චින්තනය කරනවා, කල්පනා කරන්න, ධර්මයේ පිළිබඳව කල්පනා කරලා අවබෝධ කරගන්න දහමක් තියෙනවයි කියන තැනවත්, එහෙම අදහසක් හරි තියෙනවයි කියන තැනටවත් ආව එන්නට මග සාදාගත්තේ නැති, එහෙම අදහසක්වත් නැති අයට කොහොමද මේක ලේසි වෙන්නේ? මේ භවයේදීම මාර්ගඥානයක් ලබන්න පුළුවන් කියලා අදහසක්වත් දෙන්න නැති ලෝකයක අවදි කරන ධර්මය කොච්චර වටිනවද? ඒක අසීමාන්තිකයි, සීමා කරන්න බෑ. මුළු ලෝකෙම කුණු බක්කියට දාපු දේ මේ කාලේ නම් බෑ. අපි මේක ඕ ඈතට දාලා තිබ්බේ. ධර්මයේ දේශ බලන්න. ඒ බුද්ධ රත්නේ මෙනෙහි කරන්න බියත් ඇති ගැනීමක් සංවේගයක් සන්තාපයක් ආවොත් මහණෙනි, ඔය බුද්ධ රත්නේ දෙස බලන්න කියලා අර දජජ්ජ පිරිතේ පෙන්නලා දෙන්නේ මේ ධර්මයේ දෙස බලන්න. නිකම්ම නිකම් බුද්ධ රත්නේ මෙනෙහි කරනවා කියලා අනි බුදුහාමුදුරුවෝ මේ පැත්තේ ඉන්නව නේද කියලා අර බුද්ධජනයෝ හිතනවා වගේ නෙමෙයි. ධර්මයේ දෙස බලන්න ඔබේ හිතේ ශෝකේ නිවී යාවේ. බුද්ධ රත්නේ මෙනෙහි කරන්න ඔබේ හිතේ ශෝකේ නිවී යන්න. ධර්ම රත්නේ මෙනෙහි කරන්න එතකොට ඔබේ තියෙන ගැටලුවට විසඳුම හම්බ වේවි කියන එක තමයි උදාදන්ජ ප්‍රති පැහැදිලි කරන්නේ. ධර්මයේ දෙස බලන්න. ධර්මයේ කියන්නේ උදකප්පසාද මාණික්කයක් වාගේ හිත පවිත්‍ර කරවන බලයක්. ධර්මයේ කතා කිරීමෙන්, ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්, ධර්මය මෙනෙහි කිරීමෙන් ඔබට මේ ධර්මය මතු වෙනවා. උදව් කර ගන්න පුළුවන්, ප්‍රකට කර ගන්න පුළුවන්. ඉතින් ඔබේ ඔළුවේ ඔබ ධර්මය ප්‍රකට කරන කෙනෙක්ද, එහෙම නැත්නම් නිස්කාරණ අරමුණු ප්‍රකට කරන කෙනෙක්ද බවට අවබෝධ කරගන්න ඕන. තමන් ධර්මයේ ප්‍රකට කරගන්න කෙනෙක් බවට පත් වෙන ධර්මයේ සුවය ඔබට ඇති වෙනවා. නොඇලී විඳින්න පුළුවන් කෙනෙක්. ධර්මයේ සුවයක් තියෙනවා. ඒක විඳීම වරදක්ද කියලා සමහර අය අහනවා. ඒක වරදක් නෙමෙයි. ධර්මයේ සුවය විඳින්නම තමයි අපි මේ ධර්මයේ හොයාගන්නේ. ධර්මයේ රසය දැනෙන එක වරදක්ද කියලා? ධර්මයේ රසය දැන් ලැබෙන එක වරදක් නෙමෙයි. ඒසුවේ දැනෙන එක හොඳයි. ඒ දැනනවා කියලා කියන්නේ තමන් ධර්මයේ ගමන තමන් ගිහිල්ලා ඉන්න. දැන් අපි ලොකු ඔළුවේ බරක් තියලා තිබිලා ඒක බිමින් තියලා බිමින් වර්ෂට කියනවා මට සැහැල්ලුවක් දැනෙනවා. සැහැල්ලුව දැනෙන එකත් වරදක්ද කියලා අහනවා. එහෙම අහන්න බෑනේ නේද? සැහැල්ලුව දැනෙන එක වරදක්ද කියලා කියන්නේ? සැහැල්ලුව දැනෙන එක හොඳයි. ඒක තමයි අර ඒ කාලේ රජවරු රජ සිටුකම් අත්හැරලා ඇවිල්ලා අහෝ සුඛයක් කියලා විඳේ. නිවන සැපයි. සැප වෙන්නේ කොහොමද විඳින්න නැත්තම්? විඳින්න නැති එකම තමයි සැප. නිවන සැපයි. සැප වෙන්නේ කොහොමද විඳින්න නැත්තම්? විඳින් නැති එකමයි සැප. මේක කියන්නේ සරියුත් මහ රහතන් වහන්සේ. තව ලස්සන පැහැදිලි කරලා දෙනවා. ඒ නොවිඳින සැපය තුල පුදුමාකාර සැපයක් ඒකේ තියෙනවා. මනස දවන්නේ නැති, පුළුස්සන්නේ නැති සැපයක් තියෙනවා. ඉතින් සැපේ නිවන හොයාගෙන යන අයට සියලු දෙනාටම කියන්න තියෙන මේ ධර්මයේ තේරුම් කරගන්න වෙන මොකවත් මේ ඉස්සෙල්ලම කරගන්න ඕන. මේ ධර්මයේ තේරුම් ගන්න, ධර්ම දායාදේ කරන්න, මිනිස්සුන්ට මොන තෑගි දීලවත් සෑහීමටපත් කරන්න බෑ. ධර්ම දාණයෙන්, ධර්ම තෑගයෙන් පමණයි සෑහීමටපත් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක තමයි කරන්න තියෙන්නේ. තමන්ගේ අම්මට තාත්තට ඥාතීන්ට කියන්න තියෙන ධර්මය. මේ සල්ලි දීලා මිනිස්සු සුසැහැමටපත් කරන්න බෑ. ඈ මොන දෙයක් වතරන් දීලා සැහැවටපත් කරන්න බෑ. කිසි දෙයකින් සැහැවටපත් වෙන්නේ නැති ලෝකයක්. නිසා ධර්මයෙන් පමණයි සැහැවටපත් වෙන්න පුළුවන්. අනිත් ඒ ඔක්කොම ගින්නට දාන පිදුරු වාගේ ධර්මයෙන් විතරයි ජලය එක්කලා වගේ නිවි සැනසෙන්නේ මනස. ගහක් යට වුණත් ඉන්න පුළුවන් මනසක් හදාගන්න එක නේද වටින්නේ. ගහක් යට වුණත් සැනසෙල්ලෙන් ඉන්න පුළුවන් මනසක් හදාගන්න එක තමයි වටින්නේ. ඒකයි වැරද්ද. ඒකයි විවිධත්වය අපේ මනස තුළ. ඒ ඥානය උදා කරගන්න නැතුව, ඒ ශක්තිය උදා කරගන්න නැතුව මොකක්වත් කරන්න බෑ. ඔබ වේදනාවට පත් කරවන්නේ ඔබගේම දෘෂ්ටිය. කියයි මගේම දෘෂ්ටිය තමයි. වුණාට ඉතින් මට මෙයාව එලව ගන්න බෑනේ. එහෙම තමයි. තමම්ම සර්පයන්ට කිරිපෝල හදලා ලොකු මහත් කළාට පස්සේ ආයි එලවන්න බෑ. අඳේට දීපු ඉඩමක් වගේ තමයි. කුමුරු කරන්න අඳේට දුන්නහම මොකද වෙන්නේ? අවුරුද්දක් හොඳින්, දෙවැනි අවුරුද්දක් කරා හොඳින් ඔන්න අඳ පනත තියෙනවා. ගොවියන් අඳ පනත තියෙනවා. මෙන්න අවුරුදු පහ කරපු ගම දෙන්නේ අර තමන්ගේ වීකුලියව. ඊට පස්සේ අපි නඩු කියමු. එතකොට අහනවා ඇවිල්ලා, අනේ හාමුදුරනේ අපේ කුඹුර අයිති කර ගන්න හදනවා. ඔයාගේ කුඹුර නේද? ඔව්. ඇයි? මම මේ දවස්වල් දෙකක් දුන්නනේ මේ අඳේට. මම හිතන්නේ උපාදාන ස්කන්ධයටත් ඔය අඳ පනත තියෙනවා. එයා ටිකක් ඒකේ තුල පෝෂණය වුණාට පස්සේ ඊට පස්සේ අපිටම එලව ගන්න බෑ. දැන් අපි පොඩි පොඩි ඌමනාවල් වලට තරහා ගන්න පුරුදු කළාම තරහ පදිංචි වෙනවා ඇවිල්ලා. අනිකුත් ක්ලේශ ධර්මයනුත් එහෙම ඒක පදිංචි වෙනවා. පදිංචි වුණාට පස්සේ එලව ගන්න බෑ. ඒ නිසා අපි ඒ විදිහට පදිංචි කරගන්න හොඳ නැහැ. සංකල්ප, දෘෂ්ටි පදිංචි කරගන්න හොඳ නැහැ. එහෙම පදිංචි කරගත්තොත් එහෙම ඒවා ඇවිල්ලා ස්ථීර පදිංචියක් ඉල්ලන්න පටන් ගන්නවා. මනස අඳුන ගන්න. අපේ පාලනයෙන් තොරව අපි කැමති විදිහට නොපවතින විදිහට අපි ළඟ මනසක් තියෙනවා කියලා කියන්නේ මොනතරම් භයානක තත්ත්වයක්ද ඒක? ආතන් වහන්සේලාගේ ශ්‍රේෂ්ඨත්වය ඒකනේ. උන්වහන්සේලාගේ මනස පවතින්නේ උන්වහන්සේලාට ඕන විදියට. බුදු කෙනෙක්ගේ මනස පවතින්නේ බුදු කෙනෙකුට ඕන විදියට. සචිත්ත පරියෝ දපන මනාකොට සිත දමනය කරගත්ත කෙනෙක්. ඔබ එතෙන්ට එන්න ඕන කෙනෙක් නේ. ඔබට ඒ අනුශාසනය කරලා තියෙන්නේ, අපිට ඒ අනුශාසනය කරලා තියෙන්නේ. ඒක අපි එතෙන්ට එන්න ඕන කෙනෙක්. අපිට ඕනෑ විදියට මනාව පවතින. දැන් අපිට ඕන විදියට අපේ හිත පවතිනවා නම් අපිට දුකද? කිසි දුකක් නැහැ. මොකද අපිට තේරෙනවා මගේ හිත මම පවත්තන්න ඕන තැනට විතරයි සිත පවත්තලා තියෙන්නේ. එතනින් එහාට මගේ සිතේ ක්‍රියාවලිය මට පාලනය නැති ක්‍රියාවලිය මගේ සිතේ නෑ කියන එක. දැන් පළවෙනි ධර්ම අවබෝධය කරගත්ත කෙනෙකුට 100%කට වැඩි 60-70%ක පාලනයක් තියෙනවා. පුතඥයන්ට නම් ඇත්තෙම නෑ. ඉස්සරහට අඬ ගහලා මම මේ වාට තරහට නෙමෙයි බනින්නේ, පොඩි අධ්‍යයනයකට බනින්නේ, පොඩ්ඩක් අහගෙන ඉන්න වාට තරහ යනවද කියලා බැනගෙන යන විනාඩි 10ක් 50 ගාලා තරහ යනවා. ඇයි හේතුව? අර ඇතුලේ කන්ට්‍රෝල් එක නෑ. ළඟට අඬ ගහලා කියන්න මම මේ වැඳලා කියන්න ඔයාලට තරහට එහෙම නෙමෙයි බනින්නේ, පරීක්ෂණයකට බනින්නේ. අවඩ අහගෙන ඉන්න මම බයිනෝ කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? තරහ යනවා. ඒක තමයි ස්වභාවය. ඒක ඒ නිසා ඒ මනසේ ස්වභාවය හරි භයානක තත්වයක්. ඒ මානසික ස්වරූප වලට වඩා උසස්ව ඉහළින් බැලීමේ හැකියාවක් තියෙන ඕන. මනසට නොඇලී මනස දෙස බැලීමේ හැකියාව තියෙන ඕන. ලෝකෙට නොඇලී ලෝකයේ දෙස බැලීමේ හැකියාව තියෙන ඕන. ශබ්දයට නොඇලීමේ නොඇලීමෙන් ශබ්ද ඇසීමේ හැකියාව තියෙන ඕන. වචනයට නොඇලීමෙන් කතා කිරීමේ හැකියාව තියෙන ඕන. ලෝකෙට නොඇලීමෙන් ලෝකේ ජීවත් වීමේ හැකියාව තියෙන ඕන. සමාජයේ පරිහරණය කරන්න කියන්නේ බුදුහාමුදුරු ලිඳින් වතුර ගන්නවා වාගේ. ලෝකේ පරිහරණය කරන්න ලිඳින් වතුර ගන්නවා වාගේ. ඇයි? ලිඳට පණින්නේ නැහනේ කවුරුත් නේද? ඒ නිසා මේ ලෝකය ඈතින් ඉඳගෙන ඒකට වැටෙන්නේ නැතුව නොඇලීමෙන් යුක්තව ඒකට පණින්නේ නැතුව ඒකට බැස ගන්න නැතුව ඈතින් ඉඳගෙන මේ ලෝකය දෙස බලා ගන්න බලා සිටින්න කියලා කියනවා. ඒ විට අපිට වෙනස්ම ලෝකයක් පේන. දැන් බලන්න මේ මහ පොළොවේ ඉඳගෙන ලෝකෙ බැලුවාම පේන්නේ පැතිලි එක්තරා සීමා සහිත පොඩි කොටසක්. නමුත් ගුවන් යානයකින් බලනකොට ඉහළට නැගිලා අපිට මුළු කොළඹ දිස්ත්‍රික්කයම පේනවා. ගුවන් යානය ඉහළට ගත්ත ගමන් පේන මුළු කොළඹ දිස්ත්‍රික්කයම බලා ගන්න පුළුවන්. තව ටිකක් එහාට ගියාම රටෙන් භාගයක් පේනවා. මුළු රටමත් පේනව තවත් පොඩ්ඩක් කියලා ගත්තාම. ඒකයි ස්වභාවය. ඊටසෙ තවත් අපිට ඊට පස්සේ රටක් විතරයි පේන්නේ. තවත් ඉහළට ගියහම ලෝක බෝලෙම පේනවා. ඔය චන්ද්‍රිකාවල් සැටලයිට් තියෙන මට්ටමට ගියහම ලෝක බෝලෙම පේන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි මේ මනස තුර ලැබුම් ගත්ත කෙනාට බොහෝම තියෙන්නේ ඉඩමේ කඩමේ පොඩි පොඩි පොඩි පොඩි මානසික මට්ටම් ටිකක් තියෙන්නේ. එයා එතනින් එහාට යන්න එයාට රටක් පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ලෝකයක් පේන්න පටන් ගන්නවා. තවත් එහාට ගමන් කළොත් එයාට මේ ඉර සහ ග්‍රහලෝක කැරගෙන මේ සහස්ත්‍රයම පේන්න පටන් ගන්නවා. තවත් එහාට ගිහිල්ලා බලනකොට මේ ලෝකයේ දිහා හැරිලා බලනකොට එයාට මේ ලෝකේ පේන්න පටන් ගන්නවා. තවත් ගොඩාක් සහස්ත්‍ර පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ අනන්ත විශ්වය පේන්න පටන් ගන්නවා. අන් රහතන් වහන්සේගේ දර්ශනය කොච්චර පටු වෙච්ච තැනකද යන්නේ? මේ කාමරයකට හිර වුණු ඇඳකට කොටු වුණු පොඩි ඉඩමකට කඩමකට කොටු වෙච්ච මේ මිනිස්සයා බිම ඉඳලා ටිකෙන් ටික කොච්චර ඈත රහසේ යන සිද්ධ වුණා. අන්න ඒ වගේ තමයි ඔබේ මේ සිතුවිලි අතර හරි පොඩි දේවල් දැන් බස් එකේ මම දැකලා තියෙන ඕන තරම් රුපියල්ට රණ්ඩු කරගන්නවා. හොඳ නැෂනල් සූට් එක ඇඳගත්ත බෞද්ධ මහත්තයෙක් කෙනෙක් 750කට ලොකු රණ්ඩුවක් කරගත්ත අපිට කණ එකක් උමයි මට 750ට රුපියල් 50ක් දීලා කෑ ගහන්න නැතුව ඉන්නේ කියලා හිතන්න හිතන. මොකද ඒ තරමට කාලකෝටිය 750න. ඒක තමයි ඒතර අර පටු මානසිකත්වයේ තුල තියෙන ස්වභාවය. ඔබාපත් පොඩ්ඩක් බලන්නකෝ. 750ට රන්න නැතුවද 500කට වගේ ඔන්නේ තියෙන. තා පොඩ්ඩක් ඇහර ගියාම 500 ගණන් ගන්න 5000කට වගේ නේද ටිකක් කොල කොට්ටියක් දානවා. තාත් ඇහර ගියාම 5000 නම් ගණන් ගන්නෑ ටිකක් 5000කට වගේ නේද. තවත් පෝසත් වුණොත් එහෙම එයා මේ එහෙම ලක්ෂ පහකටවත් එහෙම කරන්නේ ඊට වැඩි මිලියන ගානකට වගේ දෙයක් කරනත් අර ලොකු ආයතනයක් නම් ආයතන ප්‍රධාන පොඩි පොඩි ඒවා ගණන් ගන්න නැහැ එච්චර. ඒ අත්හැරලා දාන මිලියන ගානක වගේ දෙහිගෙන තියෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඉතින් දේශපාලඥයන්න නැහැ කෝටි 500ක් වුණත් එච්චර ඉතින් අපි ගණන් ගන්න නැහැ නේද? ඒගොල්ලන්ගේ අතින් මිස් එකක් වුණායි කියලා මහ බැංකුවෙන් පොඩ්ඩක් හරියට මෙහාට ගියායි කියලා කෝටි 500ක් අපිට ඒ ගාණක් නැහැ. ඒක තමයි හැටි. කේක් කෙනාගේ தত্ত্বය. පාදාර සීමාව. නමුත් අපි ළඟ තියෙනවා අර කලබල වෙන ඒ ගතිය තියෙනවා. ඒකට අපි අපි කියන්නේ ඒවට කලබල වෙන්න එපයි කියන එක නෙමෙයි. හැමදේටම මේ ලෝකෙත් එක්ක ගනුදෙනු කරද්දී ලෝකේ තරමෙන් ඉඳගෙන ලෝකේ ස්වභාවය අඳුරගෙන ලෝකේ ස්වභාවයට කතා කරලා දීවත් එන්න. නමුත් අපිට හැකියාව තියෙනවා නොඇලි දුරින් ඉඳගෙන ඒ කටයුතු කරන්න කොයි වගේද සත්‍යච්ච කේචලේ පරිහරණය කරනවා වගේ පුච්ච ගන්න නැතුව. මනාව කරුණුකාරණ අවබෝධ කරගෙන තමන්ගේ මුළු තැන්ගේ ඉන්න නිසා තමයි මේ අම්මා අතපය කපා ගන්න නැතුව ඉන්නේ. පුච්ච ගන්න නැතුව වැඩ කරන්නේ මනාව. මේ මුළු තැන්ගේ තියෙන භයානක භයානකම දේවල්නේ නේද? ගෑස් සිලින්ඩරයක් තියෙන ඩෝන් ගාලා පිපුරු බෝම්බයක් ගැහුවා වගේ, ගෑස් ලිප තියෙන එතන ගින්දර, හිරමන තියෙන කරන්ට් එකෙන් වැඩ කරන අතක් හරේ මේ අහුනොත් එහෙම ඔබ මේ තියෙන බෙන්ඩර් තියෙන ඕවා වැරදුනොත් හරේ මේ හැන්දක් එහෙම ගිහිල්ලා ඕවා කරගෙන පටන් ගත්තොත් ජරපිට ගාලා එහෙ ප්‍රශ්න තියෙනවා. ඉතින් නමුත් ඒක දැනගෙන අවබෝධයෙන් පරිහරණය කරගන්න නිසා අමතරක් නැහැ. ඒ වගේ මනස පිළිබඳවත් ඔබ පූර්ණ අවබෝධයකටපත් වුණාම හිරිහැර නැතුව, කරදර නැතුව, ප්‍රශ්න නැතුව ඔබට ඔබේ මනසෙක කටයුතු කරන්න හැකියාව තියෙනවා. නැත්තම් මොකද වෙන්නේ? හරියට අර ඉඳලා හිටලා නෝන ගෙදර නැති දවසක භාවනා වැඩසටහනකට ගිහිල්ලා මහත්යා ගෑ මහදන්න ගියා වගේ තමයි. අල ටික දාලා කල්පනා කරනවා අල වලට තව මොනවද දාන්නේ. පරිප්පු ටික ඇතුලට කල්පනා කරනවා පරිප්පු වලට තව මොනවද දාන්නේ. දාන්න ඕනේවත් දාලා එපායවත් දාලා මහා ආචාරුවක් කරගෙන පුච්චගෙන කන්න බැරුව පස්සේ ඔක්කොම ගෑ මහදලා මේසෙ උඩින් තියලා කඩෙන් ගියලා ගෑම්ප ගැට්ටක් කනවා. එහෙම වෙනෝනේ මහත්තුරුන්ට. ඒ අවබෝධය ඒ තුල නැති වුණාම සිත ගැනත් අවබෝධය ඇති වුණාම වෙන්නේ ඒකයි. එයා මේක හදා ගන්න යනවා, හදා ගන්න ගිහිල්ලා විශාල අවුලකටපත් වෙනවා. අවුලකටපත් වෙලා අවසානයේ ඔන්න බෙහෙත් ගන්නවයි කියයි, උපදෙස් ගන්නවයි කියයි, මනෝ වෛද්‍යවරු ළඟට යනවයි කියයි, මේ රටේ මනෝ වෛද්‍යවරු ළඟට යනවයි කියලා සමහර අය යනවා. මම දන්න විදිහට මේ මනෝ වෛද්‍යවරුන්ටත් පොඩි අප්සෙට් එකක් තියෙනවා ගොඩක් අය. එහෙනම් අපි ගියාම අපි කල්පනා කරනවා දවසත් එක මම හම්බෙල මේ මිනිස්සු කොහොමද අනිත් අය සුපත් කරන්නේ කියලා. මොකද ඒ මිනිස්සුන්ට ගැටලු තියෙනවා. නැහැ ඉතින් බෞද්ධලිකෝ මම පෙන් අහලා තියෙනවා අපි මෙච්චර මානසික ලෙඩුත් එක කටයුතු කරනකොට අපිටත් මේ වගේ මානසික සත්‍යය තියෙනවා. කොහොමද ඒවයි වළකින්නේ කියලා. ඉතින් අපි ඒගොල්ලන්ට කියන්නේ ධර්මයේ පිහිට ලබන්න කියන එක. සත්‍යයක ස්වභාවය. එනිසා ඒක අනිවාර්යයි. මේ මානසික தত্ত্বය ආකර්ෂණය වීමෙන් ඒ වෛද්‍යවරුන්ට මානසික බලපෑම ඇති වෙනවා. එනිසා කටයුතු කරන්න ධර්මයත් සමග කටයුතු කරන්න ඕන. තාමනොන් ගැටලු මොනවා හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න. අවසාන සංඥාවත් අතහරින්න වෙනවා. ධර්ම අවබෝධයේ සිද්ධ වෙන්නේ අවසාන සංඥාවත් අතහරින මොහොතේදී. අශේෂ විරාග නිරෝධෝ ශේෂයක්වත් නැතුව අතහැරෙන මොහොතේදී තමයි ධර්ම අවබෝධය, එහෙම නැත්නම් පළවෙනි මාර්ගඥානය ඔබ තුල පහළ වෙන්න පටන් ගන්න. ශේෂයක්වත් නැති වෙන්න ඕන. ශේෂයකට හරි ඔබ බර නම් ඒ ශේෂය ඔබ රැඳෙනවා. කුමන හරි ශේෂයකට හෝ බර නම් ඔබ ඒ ශේෂය ඔබ රැඳෙනවා. යම් ශේෂයකටවත් තමන් ඡන්දය ලබා නොදෙන මොහොතේදී තමන් නිදහස් වෙනවා. දැන් බැලුමක් තියෙන ඔය වායු බැලුම් තියෙන අහසට යවන අපි හිතමු කෝක නූල් 10කින් ගැට ගහලා තියෙන්නේ. ඉතින් නූල් 9ක්ම කපලා ඒත් එක නූලක් තියෙනවා. ඒත් බැලුම අහසට යන්නේ නැහැ. නිසා අවසාන නූලත් අපි කපල ඉවත් කරනවත් සමගම තමයි තියෙන්නේ. ඒ නිසා අපිට පෙන්වන්න තියෙන්නේ අර නූල් නමේම අල්ලගෙන ඉන්න කෙනයි, එක නූලකින් බෙදලා ඉන්න කෙනයි, දෙන්නම එක තැන ඉන්නේ. තේරෙන්නේ? දෙන්නම එකම තැනයි ඉන්නේ. එනිසා අවසාන මොහොතේදී තමයි ඒ ජයග්‍රහණය ඔබට ලබන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි ශ්‍රී පාදේ ළඟිනවයි කියන එක උදාහරණයක් ගත්තත් එහෙමයි. මහා කෘති දඹේ හිටියත් එයාට පත්මේ පේන්නේ නැහැ. ඊළඟට ශ්‍රී පාදේ වන්දනා කරන ඒ කුටි ඉස්සර පොලිමේ ඉඳිත් පත්මේ පේන්නේ නැහැ. ඒ පොළොමෙත් ගිහිල්ලා හරියටම මේ පත්මේ වදින ස්ථානයටම ආවට පස්සේ තමයි ඔන්න අපිට පත්මේ පේන්නලා අපි ඔළුව තියන වදින්නේ. ඒ වගේ තමයි ලං වුණාට මේක පේන්නේ අපි අර අවසාන ප්‍රතිෂ්ඨාව දක්වාම ප්‍රතිඵලය දක්වාම කටයුතු කරන්න ඕන. ශේෂයක්වත් ඉතිරි කරගන්න එපා. මනස සුද්ධ පවිත්‍ර කරන්න. දැන් අපි කාට හරි පිංගානක් දුන්නාම මෙන්න මේක පිරිසුදු කරලා දෙන්න කියලා අපි කොහොමද ඒක පිරිසුදු කරන්නේ? හොඳට බලබලා අපි පිරිසුදු කරනවා. ඉතින් අපි ඒක තව අතිනුත් බලනවා. මේක තෙල් ගතියක් තියෙනවා, දැලි ගතියක් තියෙනවා, හරවලත් බලනවා, හොඳින් සෝදනවා. එක පැරයක් සෝදලා හරි නෑ වගේ තේරෙනවා නම් තව සෝදනවා. දීර වර්ගයක් දාලා ඒක සේදුන්නේ නැත්නම් කුඩු වර්ගයක් දාලා සෝදනවා, පවිත්‍ර කරනවා. ඒ වගේ ඔබේ මනස සුපිරිසුදු විදියට පවිත්‍ර කරගන්න ඕන. අපිරිසුදු මනසෙන් නම් කවදාවත් නිවන් දකින්න පුළුවන් කමක්, සැනසීමක් ලබන්න පුළුවන් කමක් නැහැ. අපිරිසුදු මනසකට එන්නේ. ඒ නිසා ඔබේ මනස ආසනයක් නම් ඒ ආසනේ බුදුන්ට වඩින්න පුළුවන් විදියට පවිත්‍ර කරන්න, පිරිසුදු කරන්න. ඇත්තෙන්ම අහලා බලන්න ඔබේ හිතින් මගේ හිතට මේ වෙලාවට බුදුහාමුදුරන්ට වඩින්න පුළුවන්ද කියලා. වඩින්න නම් පුළුවන් හාමුදුර, මුක වාඩමක් දාගත්තොත්. එහෙනම් ගඳ ගන්න මනසකට එන්න පුළුවන්. කුණු ගොඩවල් පිරිච්ච මනසකට බුදු කෙනෙක් වඩින්ද? ඒ නිසා බුදුන්ට වඩින්න පුළුවන් මනසක් ඔබ හදන්න ඕන. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? පවිත්‍ර මනසක්, සිල්වත් මනසක්, අධ්‍යාත්මික සීලයක්. මම කියන්නේ වෘත සීල නෑ. වෘත සීල තියෙන්නේ බමුණන්ගේ, බුදුහාමුදුරන්ගේ තියෙන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලව. දෘෂ්ටි වලින්, චේතනාවල් වලින් කැළලක් ඇති නොවන ආර්යකාන්ත සීලය. දෘෂ්ටි නැති සීලය වඩන්නේ නෑ. අර වෘත සීලයේ මේ රැයට කන්නේ නෑ. රැයට නොකාගෙන අනුගේ මස් කනවා. නේද? ඒ එහෙම වඩන්නේ නෑනේ. මස් මාළු ගන්නෑ. ඒ වුණාට අනුන්ගේ මාළු කනවා. තේර තරයි කපේ කහමඳුර කෙනෙක් කිව්වා මේ වෙජිටේරියන් යක්කු ඉන්නවා කියලා. නිර්මාන්තික යක්කු. ඒ කියන්නේ එහෙම හාමුදුරන්ට කරදර කරනවා. එහෙම නැත්තම් මේ ගෙදර ඉන්න අයට කරදර කරනවා, බිරිඳට කරදර කරනවා, ළමයින්ට හරි කරදරයි. මස් මාළු ගන්න ඒ වුණාට පුදුම කරා. ඉතින් ඒ වගේ යන නිර්මාන්තිකයක් එක් වෙන්න එපා. ඒ තමයි වෘත සීලවල ඉන්න අය කියලා කියන්නේ. සුරාපානය කරන්නේ නැහැ කියලා. ඒ වයින් වලකින එක ඒක ශරීර සෞඛ්‍ය පැත්තෙන්, සමාජික පැත්තෙන් බොහොම හොඳ දේවල් ඒවා. ඒවා අනිවාර්යෙන් ආරක්ෂා වෙන්න ඕන. හැබැයි ඒක නිවනට උපකාර කරගන්න පුළුවන් කම නෑ 100%ක්ම. යම් උපකාරයක් තියෙනව නැහැ කියන්නේ නෑ. නමුත් 100%ක් ඒක නෙමෙයි නිවනට උපකාරක වෙන්නේ. දෘෂ්ටි වලින් නිදහස් වීම නැත්තම් ලෝකකාරයොත් නිවන් දැකලා තියෙනවා. අඟුලි මාල්ලත් නිවන් දැකලා තියෙනවා. අඹ පාවිල්ලත් ඇවිල්ලා නිවන් දැකලා තියෙනවා. මොකද්ද උපකාරක උනේ? දෘෂ්ටිමය ගතන ඕන සීලයේ ප්‍රකට වීමෙන් තමයි ධර්ම අවබෝධය සිද්ධ වෙන්නේ කියන එකයි මම කියන්නේ. අරක වරදක් හැටියට කියන්නේ ඒක, ඒව රකින්න එක හොඳයි, ආරක්ෂා කරන එක හොඳයි. මාර්ග නීති අවශ්‍යයි. නමුත් ඒක අපි වාහනයකින් ගමන් කරන්න ඕන ශක්තිමත් ලෙස. එහෙම නැතුව අපිට පුළුවන් කමක් නැහැ ධර්මය එකතු කරගන්න. අකාලිකෝ ධම්මෝ. ධර්මය අකාලිකයි. දැන් නොදන්න අයට නම් ත්‍රිපිටකය දිහා එහෙම බලාගෙන යද්දී හිතෙනවා මේක සූත්‍ර මේ 18000ක් තියෙනවා, මෙච්චර තියෙනවා, මෙච්චර තියෙනවා කියලා. ඇත්තෙම විවිධ වචන වලින් එකම දෙයක් තියෙන්නේ. එකම කාරණයක් තියෙන එක බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. මොහොතේ කොතනින් රස බැලුවත් ලුණු රහිනම් මගේ ධර්මයේ මොන පැත්තෙන් බැලුවත් නිර්වාණ රසයෙන් යුක්තයි. මෙන්න මේ නිර්වාණ රසයම ඇති කරවල තමයි එකම කාරණයක් ගැන තමයි බුදුහාමුදුරුවෝ විවිධ ස්වරූප වලින් ගෙන හැර දක්වන්නේ. ඒ නිසා එකම කාරණේ තියෙන දේශනා කරා. කාරණ දහස් ගාණක් නෑ. මේ එකම කාරණේ අවදි කරන්නේ ඇයි? ඇස් දෙක බැඳලා තියෙද්දි මිනිස්සෙකුට මෙතන කියලා දෙන්න ගියොත් ඇස් දෙක බැඳලා මට මෙතන විදුලි පංකා කීයක් එකින් එකට කියලා දෙන්න වෙනවද නැද්ද? වෙනවා. ජනේල් එකකින් එකට කියලා දෙන්න වෙනවද නැද්ද? වෙනවා. පුටු එකකින් එකට කියලා දෙන්න වෙනවද නැද්ද? වෙනවා. එක එක පුජ්‍යලයාගේ ස්වරූපේ එක එක විදියට මේ පැය ගන්න විග්‍රහ කරන්න වෙනවද නැද්ද? මේ ඇස් දෙක බැඳලා තියෙද්දි. හැබැයි මම ඔය කිසි දෙයක් කියන්නේ නැහැ. මම එකම එක දෙයක් කරනවා. මොකද? අර ඇස් දෙක බැඳලා තියෙන බැමි පටේ කපල ඉවත් කර. අර බණ වලින් කල්ප 100ක් කියනවට වැඩිය මේක බණපදයෙන් අවදි වෙන අවදිවිල්ල ඒ මිනිස්සෙගේ මුළු මහත් ජීවිතේට. අන්ධ මිනිස්සෙකුට අන්ධකමින් ඉඳගෙන බණ කල්ප 100ක් කියනවට වැඩිය තප්පර 10න් අර මිනිස්සෙගේ ඇහැ විවර කිරීම තුල ඒ මිනිස්සයා දකිනවා. අතාර තියෙන දේවල් මේ ලෝකේ හඳුන්වලා දෙන අර මිනිස්සට කල්ප 100ක් බණ කියන්න වෙනවා. ඒ නිසා මම අන්ධ මිනිස්සෙක්ව සිටියේදී කරුණු විග්‍රහ කරන්නේ අර්ග කරන්න එපා, මේක කරන්න එපා, මේක හැටි මේමය, මේක හැටි මේමය, කර්ම මේමය, පාපේ මේමය, විපාකේ මේමය, අපායේ මේමය, දිවි ලෝක මේමය කියේ මට කියන්න ඕනේ. මට අවශ්‍ය කරන්නේ ඔබේ අර ඇහි බැම්ම ඇසේ තියෙන මේ රෙදි පටිය කපා ඉවත් කරන්න. එහෙම නැත්නම් ආවරණය ඉවත් කරන්න, නිරාවරණය කරා, නිර්වාණ කරා, ආවරණ ඉවත් කරන්න. ඔබේ ඇසේ තියෙන ආවරණ ඉවත් කර සැනින් ඔබට කල්ප 100කින් කියන්න බැරි බහමක් දහමක් ඔබ දකිනවා. ඊට පස්සේ යාට අවශ්‍ය නැහැ මේක හොඳයි කියලා කියන්න අවශ්‍ය නැහැ, මේක නරකයි කියලා කියන්න අවශ්‍ය නැහැ, මේක පවයි කියන්න අවශ්‍ය නැහැ, මේක පිනයි කියන්න අවශ්‍ය නැහැ. යාම දකිනවා. යාටම දැනෙනවා. එයාම හරි මග තුල ක්‍රියාත්මක වෙන්නට පෙළඹෙනවා. අපි කවුරුවත් ඇහෙන් දැකලා වලකට අඩියක් තියන්නේ නැහැ නේ. ඇයි? ස්වභාවයෙන්ම අපි කැමති නැහැ අපි කකුල තුවාල කරගන්න. ඒ தത്വයේ සෑම මිනිසෙක් ළඟම තියෙනවා. වරද නොකිරීමට කැපවීමට අවශ්‍යතාවය හැම කෙනෙක් ළඟම තියෙනවා. ඒත් වරද කෙරෙන්නේ නොදකින නිසා. ඔබ මේ අඩිය වලවල වල වැටිච්ච වෙලාවල් ඇති. ඒ වැටුණා නම් වැටුනේ දැක්ක නැති මොම නිසා. ඒකනේ දැන් අපි දකින්න සමාන දාසවලට අර වතුරෙන් පිරුණාම පාරවල් එහෙම සමහර වාහන දන්නේතෝ ගිහිල්ලා සමහර ලොකු වලවල් වලට වැටිලා ගලන බැරුව අපි ඉන්නව දකින්න. ඒකට වැටුනේ හේතුව දැක්ක නැතිකම. එහෙමනම් අපි හැම කෙනෙක්ගෙම ළඟ තියෙනවා පාපයෙන් වැළකින්න ඕන කියන අවශ්‍යතාවය තියෙනවා. වලකින්න බැරි වෙන්නේ නොදක්ම නිසා. නොතේරෙනකම නිසා. එහෙනම් ඔබ ළඟ තියෙන අපේක්ෂාව සම්පූර්ණ කරන්න පුළුවන් එකම දේ තමයි ඔබේ නැත විවර කිරීම. ඇස්සේ කැරීම. ඇත්තටම පින්නතුන අපි මේ ධර්මයේ පහළ වෙන්න කලින් ජීවත් වුණු කාලයක් තිබුණා. ඒ ජීවත් වෙච්ච කාලේ දිහා බලනකොට මොන තරම් අසරණ, මොන තරම් අඥාන, මොන තරම් අවම බුද්ධියකද අපි සිටියේ කියන කාරණේ අපිට පැහැදිලි වුණා. මේ ධර්මයත් සමග අවදි වෙනවත් එක්ක. ඒකයි බුදුහාමුදුරු දේශනා කරන්නේ චක්කුන් උදපාදි. මට ඇස් පහළ වුණේ දැනුයි. ඒ කියන්නේ එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? කලින් ඇස් තිබිලා නැහැ. එහෙනම් ධර්මයේ නැති හැම කෙනෙකුටම ඇස් නැහැ කිව්වොත් ඒක තමයි ඇත්ත. ඥානං උදපාදේ, ඥානය මට පහළ වුණා. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? කලින් තිබිලා තියෙන ඥානය නෙමෙයි, මතවාද ගොඩක්. මට ඥානනය පහළ වුණේ දැනේ. විචා උදපාදේ, කලින් විද්‍යාව තිබිලා නැහැ, අවිද්‍යාවේ ඉඳලා තියෙන්නේ. මෙන්න විද්‍යාත්මක ලෝකයේ ඇති සැටි තත්ත්වාකාරයේ දැනුයි පේන්නේ. ඉස්සර අසුභය වැඩුවා, සුභය වැඩුවා, ඇටකටු ගණන් කළා, මිනිහේ ඇටකටු ඔළුවේ තියාගෙන හිටියා, මිනිහේ ඇටකටු උඩ බුදිය ගත්තා. විද්‍යාව පහළ වුණේ, මෙන්න ඥානය පහළ වුණා. විද්‍යා උදපාදේ, ආලෝකෝ උදපාදේ, මට ආලෝකයක් වෙන්න පහළ වුණා. අඳුරේ හිටපු මට කලින් මං අන්ධකාරයේ හිටියේ, දැන් මට ආලෝකයක් පහළ වුණා කියලා උදාහරණයක් බුදුහාමුදුරෝ දේශනා කරේ. ඉතින් ඒ ධර්මචක්කපවත්තන සූත්‍රය අහලා කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වෙනවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ, කොණ්ඩඤ්ඤ කොණ්ඩඤ්ඤ නොයන තත්වයට පත් වෙනවා. මම දැන් කොණ්ඩඤ්ඤ නෙමෙයි. ඔබටත් හැකියාව තියෙන්න ඕන. මම දැන් සිරිසේන නෙමෙයි, සිරිපාල නෙමෙයි, සිරියාවති නෙමෙයි කියන තත්වයට ඔබත් වර්ධනය වෙන්න ඕන. මම ආනන්ද නෙමෙයි. හා, ඒ විතරක් නෙමෙයි, මම ගැහැණියක් නෙමෙයි, පුරුෂයෙක් නෙමෙයි කියන මට්ටමට එයා වර්ධනය වෙනවා. මම ස්ත්‍රියක් නොවේ, පුරුෂයෙක් නොවේ. මේ ක්‍රමයට ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ පින්නතුනේ. මේ ධර්මයේ කියලා දෙන්න, මේ ක්‍රමයට ඇරෙන්න වෙන ක්‍රමයකට මම උත්සාහ කරන්න ගියොත් එහෙම ඒකෙදි අපහසුතාවයටපත් වෙන්නේ මම. එක්කෝ ඇත්තන්ට මේක සැරෙන් කියලා දෙන්න සිද්ධ වෙනවා, එක්කෝ බැලවා දෙන්න සිද්ධ වෙනවා, එහෙම නැත්තම් නිකන් අනවශ්‍ය ඔළුවේ කැක්කුමක් හදාගන්න සිද්ධ වෙනවා. මේක මේ විදියට ඇරෙන්න වෙන විදියකට කියලා දෙන්න ගියොත් කියලා දෙන්න බෑ. ඒක නිසා තමයි කියලා දෙන්න පුළුවන් උපරිමේ මේක මහා ප්‍රාතිහාරයක් වගේ මේ විදිහට කියලා දෙන්න. ඔබගේ තියෙන දක්ෂතාවය මත මේක අවබෝධ කරගන්නවා. ඔබ හරියට ධර්මයේ ග්‍රහණය කරන්න. අර අපි හරියට අකුරක් ලියන්න වාර ගණනාවක් ලියලා පිටපත් කළනේ, අකුරු ලියන පුරුදුනේ. ඔබත් එක පාරට ධර්මයේ කියලා නිකන් ඇදේට ආයන්න ලියලා හරියන්නේ නැහැ. ඒක හරියටම ලියන්න ඕන. හරියට කොම්බෝ දාලා, ගෙඩිය පස්සට දාලා හරියට ආයන්න ලියන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේ මොකක් හරි ඇදේට ලියලා හරියන්නේ නැහැ. දැන් සමහර අය ඉන්නවා බොහෝ හොඳට ආයන්න ලියන, ඒත් ටිකක් ඇදයි. මදි, ඒකටත් දාන්නේ හරි දාන්නේ ගුරුතුමේ නේද? ඒකටත් හරි දාන්න, තව ටිකක් හරියට ලියන්න කියනවා. ඒ වගේ ඔබට හරියට ලියන්න පුරුදු වෙන්න වෙනවා. ධර්මයේ අයන්න, ලෝකෝත්තර ධර්මයේ අයන්න අපිට හරියට ලියා ගන්න සිද්ධ වෙනවා. එතන හරි සාන්තයි. ඒ සාන්ත බව වරදක්ද නෑ. ඒ සාන්ත බව හොඳයි. ඒ සාන්ත බව විඳින්න. ඒක සුන්දරයි. ඒ සුන්දරත්වය විඳින්න. ධර්මයේ සුන්දරත්වයේ හානියක් නැහනේ. ඒකටම තමයි මේ සැප විඳින මිනිස්සුයෝ මේ හොයාගෙන යන දෙයක් නේ. මම ඒතාව පැහැදිලිව කියනවා, සිද්ධාර්ථ කුමාරයා සැප හොයාගෙන ගියේ. අපේ අය කියන්නේ මේ සැප අත්හැරලා දුක් විඳින්න ගියා කියලා. පැහැදිලිවම කියන දුක් තියෙන රජ මාලිගාවේ, දුක් තියෙන මේ භෞතික ලෝකේ, ඈ දුක් තියෙන මේ කෑම බීමයි අරකය මේකයි රස්සාවලුයි යාන වාහනයි පැවැත්මයි අතර ධර්මයේ තුල තමයි සැප තියෙන්නේ. ඉහළම සැපේ භුක්ති විඳින පිරිස කවුද කියලා අහුවොත් බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ ඇට්ටේරියා ගසක් මුල සැතපුණා. උදේසන රාජකුමාරයෙක් අශ්වය පදින ව්‍යායාමයට බුදුහාමුදුරුවෝ දැකලා පැමිණියා. ඇට්ටේරියා ගස් කෑන එච්චර උස හිවණක් තියෙන හිම ගස් නෙවෙයි, අර පොඩි ගස් කෑලිනේ. ඒ රටේ කාන්තාර වගේ තැනක් නැති හින්දා ඒ වගේ ගහක් යට හරි උන්වහන්සේ සමාපත්තියෙන් වැඩ හිටියා. ඉතින් උන්වහන්සේගෙන් විමසන ඔබ වහන්සේ සැපසේ වැඩ බුදුහාමුදුරුවෝ මම ඉතාම සැපසේ සුවසේ වෙතට වැඩ හිටියා. ඔබ කොහොමද? මම නම් එච්චර සැපෙන් නෙමෙයි, මාලිගාව ඇතුළේ හිටියද සුවපහසුකම් තිබුණාට මම මානසිකව දැවුණා, පිච්චුණා, ගිනි ගත්තා. ඉතින් මට සුවයක් නැහැ. මම ගහයට ඊටාම සුවෙන් වැඩ හිටියා. එහෙමනම් අපිට වැදගත් වෙන්නේ ඇට්ටේරියා ගහක් මුලද රජමාලිගයේද කියන එක නෙමෙයි, අපි ඉන්නේ මානසික සුවෙන්ද කියන එක. ඒ මානසික සුවය භුක්ති විඳින්නට අපිට හැකියාව තියෙන්න ඕන. ඉතින් අපි කියන්නේ රජමාලිගාවෙන් පල්ලෙහාට ඇවිල්ලා වැඩ ඉන්නේ කියලා. ඉතින් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ රජපුටුවෙත් වැඩ හිටියේ ඇට්ටේරිය ගහක් මුලත් හිටියා. දේවරම් මහ විහාරේ වැඩ හිටියා, වේළුවනාරාමේ වැඩ හිටියා නේද? ඉතින් ඒ වගේ ඒ වගේ තැන්වලත් උන්වහන්සේ වැඩ ඉනතොට නේද? හැබැයි කොතනත් උන්වහන්සේ අධ්‍යාත්මික සොය මුල් කරගෙන ජීවත් වෙන නිසා භෞතික දෙයක් නම් පදනම් වෙලා තිබිලම නැහැ. ඒකයි තියෙන தත්ත්වය. භෞතික ලෝකයෙන් වෙනස් කරලා නෙමෙයි ධර්මයේ දගෙන තියෙන්නේ, අධ්‍යාත්මික ලෝකයෙන් වෙනස් කිරීමෙන් පමණක්මයි. භෞතික ලෝකේ වෙනස් කරගන්නවා නම් ඒක භෞතික හේතු සාධකයක් නිසාම වෙනස් කරගන්න. ඒක මේ ධර්මයේ නිසා වෙනස් කරගන්නවා කියලා දෙයක් කරන්න එපා කියන එකයි මට කියන්න තියෙන්නේ. ව්‍යාපාරයක් හරි එහෙම නැත්නම් රස්සාව හරි වෙනස් කරගන්නවා නම් ඒක තමන්ගේ භෞතික හේතුවක් මතව, දුර නිසා, දූවිල්ල නිසා, පඩිමදි නිසා නේද, ආදී වශයෙන් මොකක් හරි හේතුවක් නිසාම ඔන්න ආයි වෙනස් කරගන්න. ඒක ඒක ඒක තමයි කාර්යයක්. ඒක අදාළ නැහැ මේකට. හැබැයි ධර්මයේ නිසා කියලා නම් භෞතික කිසිදු වෙනස් කිරීමකින් නෙමෙයි ධර්මයේ දකින්නේ. ධර්මයේ දකින්නේ හිත වෙනස් කිරීමෙන්. හිත වෙනස් කරගන්න එක ඔබට ඕන වෙලාවක කරන්න පුළුවන්. මොකද හේතුව? ඔබ හැමතිස්සෙම ජීවත් වෙන්නේ ඔබේ සිතත් සමග. සිත තියලා යන වෙලාවක් නැහැනේ. ඕනම කාර්ය බහුල තැනක ධර්මයේ දකින්න පුළුවන්. ඒ තමයි අවසාන දෘෂ්ටියත් සිඳින අවසාන කෙලෙස්යටත් තියෙන ඡන්දයෙන් 150 ඉක්මවල අතහැරීම පුරුදු කරන තැන. සියල්ලටම 150ට වැඩි ප්‍රතිශතයක්, ඒ කියන්නේ 155ක 60ක අතහැරීමක් සමස්ත ලෝකෙට තියෙනවා නම් එයාට පුළුවන්කම තියෙනවා ලෝකෝත්තර ලෝකයට පළවෙනි පියවර තියන්න. ඔබේ සමස්ත ආශාවල් ටික ගොඩ ගහන්න. ගොඩ ගහලා ඔබට මේ ආශාවල් අතරින් මේ හැම දෙයකින්ම 160ක් අතහරින්න පුළුවන්ද? සමස්තයෙන් 100ට සියල්ලගෙම 160ක් අතහරින්න පුළුවන් වෙන්න ඕන. හැම දෙයකින්ම 160ක් අතහරින්න හැකියාව තියෙනවා. ඊටවල කඩමන තියෙන, නෝරට මහත්යෙට තියෙන, දරුවන්ට තියෙන, ධනෙට තියෙන, සියල්ලටම තියෙන දේෙන් 160ක් අතහරින්න පුළුවන් නම් ඔබට සත්‍ය අවබෝධය කරගන්න පුළුවන්. මනසට තියෙන බැඳීම, තමන්ගේ ශරීරයට ඉන්ද්‍රයන්ට තියෙන බැඳීම, තමන්ගේ අදහස් සංකල්ප දෘෂ්ටි කියන ඒවට තියෙන බැඳීම, තමන්ගේ ආගමික ජාතික වාර්ගික කියන කෝණයට තියෙන බැඳීම, මේ හැම දෙයකින්ම 160ක් අත්හරින්න පුළුවන් නම් එයා මොනතරම් තියෙනවනේ. දැන් අපි උත්සාහ කරන්නේ, අගය කරන්නේ මේ ජාති කාලයෙන් දැඩිව බැඳුණු මිනිසයා. මේ මිනිසයා තස්තවාදීක් වෙන්න ඉඩයි. ආගම කාලයෙන් දැඩිව බැඳිච්ච මිනිස්සු අපි කියනවා අර හරියට හරියට ආගම අදහනෝ, හරියට වෙලාවට කෑ ගහනෝ, වෙලාවට හූල්ලනෝ, යදිනෝ කියලා. මහා භයානකයි. ඒ මිනිස්සු තස්සවාදීන් බවට පත් වෙනවා. ඇයි? ආගමික උම්මාදයෝ බවට පත් වෙනවා, උම්මත්තකයෝ බවට පත් වෙනවා. පාරවල් වලයි, පේමන්ට් වලයි හැමතැනම වන්දනා කරන්න පටන් ගන්නවා. පිස්සෝ. කොහේ අපිත් ඉන්න මිනිස්සු නේද? මේ බස් එකේ යන ගම සිගරට් එක ගහ ගහ තට්ටම උස්සන මේ මොනවද? බස් එක පදවන ගම මේ බුදු පිළිමයක් දැක්කා. එයාගේ වැඩ කිසි මේ වෙකන්නේ අර ඉතුරු සල්ලි ටිකත් හරියට දෙන්නේ නැහැ. බස් එකේ මොන වැඩද? අර ගෞරවයක් කරන්න පුළුවන් වෙලාවක තියෙනක ගෞරවයක් කළාට ඒක කමන්නේ නැහැ. ඈ එහෙම ඇති වැඩක් නෑ. එහෙම හරි ගෞරවයක් කරන එක මොකක්වත්ම ගෞරවයක් නැති එකෙත් හොඳයි කියලා හිතෙනවා. නමුත් අපි ඊට වඩා ගෞරවයක් අපිට තියෙන්න ඕන. ඉතින් මට බුදුහාමුදුරුව පිටින් දැකලා ගෞරව කරන්න අවශ්‍ය කරන්නේ මාතුළුම බුදුහාමුදුරුව දකින්න පුළුවන් නම්. මට ධර්මයේ පිටින් දැකලා ගෞරව කරන්න ඕනේ මාතුළුම ධර්මය මට දකින්න පුළුවන් නම්. ඒ නිසා ඔබ තුළම ඔබ බුදුහාමුදුරුව වඩා හිඳවා ගන්න, ඔබ තුළම ඔබ ධර්මයේ වඩා හිඳවා ගන්න, ඔබ තුළම ඔබ සංඝ කියන ගුණයට, හික්මුණු ගුණයට පත් වෙන්න. මම කියන්නේ හික්මුණු රත්නය, සංඝ රත්නය. මොනවද හික්මිලා තියෙන්නේ? ඉන්ද්‍රයන් තුළ හික්මීමක් තියෙනවා. අපි දකිනවා අපි ළඟ තියෙන හික්මීමක් තියෙනවා. මා තුළ මං හික්මිලා තියෙනවා කියලා මම දකිනවා. පුතජන භාවයේ තිබුණ නම් මෙහෙමයි. මේ දැන් ස්වභාවය තුළ මෙහෙමයි. ඒසා ඔබ තුළ ඔබ හික්මීමක් ඇති කරගන්න, සංවරයක් ඇති කරගන්න, මහන්සි වෙන්න. මේක හෙටට කල් දාන්න, ආයි හෙට බණ අහන්න තියෙනවා කියලා හිතන්නකෝ. අද මේ වෙනස ඇති කර ගන්න ඕන. මොකද හේතුව ඔබට හෙට සතියක් උදා වුණාට හෙට ජීවිතේ තියෙනවද නැද්ද කියන්න බෑ. ඒ නිසා ජීවිතේ තමන්ගේ මරණයට දිනයක් නැති නිසා මාරය මම ඉක්මන් වෙන්න ඕන කියලා මනසට මතක් කරන්න. ඔබේ මාරයව තමයි ඔබේ පස්සට ඇදින්නේ බෝය. ඈ ධර්මයේ ප්‍රකට කරන එක, ධර්මය අවබෝධ කරගන්න එකට ඔබව පස්සට අදින්නේ මාරයා. මේ මාරයා කතා කරන බුදුහාමුදුරන්ට විතරක් නෙමෙයි, ඔබටත් මේ මාරයා එනවා. ඒ තණ්හාර තිරග බුදුහාමුදුරන්ට විතරක් තිබීච ගන්න නෙමෙයි, ඔය ඇත්තට නිරන්තරයෙන්ම ඇවිල්ලා නටනවා. දැන් මේගොල්ලෝ නම් ඉතින් තණ්හාර ඇති නිකන් එන්න ඕනේ, සල්ලි දීලා ගෙන්නගෙන නටව ගන්න. දැන් නේද මැති අමතුරු හරේ මේ නේ. දැන් 15000 25000 නාටිකාංගනාවක කණ්ඩායමට මේ සල්ලි දීලා තණ්හා රජි රගා ගෙන්නලා නටෝ ගන්නෙ. ඉතින් ඒ නිසා මේ අතර බලන්න, සල්ලි දීලා ගෙනලා නටෝ ගන්න තණ්හා රජි රගා ලෝකේ ඉඳී නොමිලේන තණ්හා රජි රගාවත් බලන්නේ නැතුව ප්‍රතික්ෂේප කරලා ධර්මය හොයනවා කියලා කියන්නේ ඒක මහා වීරයෙක්ගේ, මහා පුරුෂයෙක්ගේ ලක්ෂණ. ඒසන් ධර්මයට මුල් තැන දෙන්න, ධර්මයට මූලික ස්ථානය දෙන, ප්‍රධාන ස්ථානය දෙන, අනිත් සීලක දේ දෙවෙනි කොට සලකන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.